ධම්මං මුනි රාජන්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මං සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු අද සූත්‍ර දෙකක් ආශ්‍රයෙන් තමයි ධර්ම දේශනාව සාදුකාරයක් පවත්තමු. හොඳයි. දැන් අපි සාකච්ඡා කරන්න යන්නේ, ඉගෙන ගන්න යන්නේ අවිද්‍යා සූත්‍රය. හැබැයි ඊට මත්තෙන් අපි ඉගෙන ගන්න ඕනේ ටිකක් තියෙනවා. ඒක තමයි මේ පළමුවෙන් දීපු සූත්‍රයේ තියෙන්නේ පරියේෂණ නානත්ත් සූත්‍රය කියලායි සඳහන් වෙන්නේ. එතකොට පරියේෂණා නානත්ත් සූත්‍රය කියලා කියන්නේ සත්වයෙකු විසින් කළ යුතු පරීක්ෂණය. මොකද මේ යම්කිසි සත්වයෙක් විසින් සිදු කළ යුතු පරීක්ෂණයක් තියෙනවා නම්, පරියේෂණයක් තියෙනවා නම්, සොයා බැලීමක් තියෙනවා නම්, අන්න ඒ සොයා බැලීම පිළිබඳවයි මේ සූත්‍රය තුළ සඳහන් වෙන්නේ. එතකොට දැන් අපි දන්නවා සත්වයක් කිව්වහම ඒ සත්වයට ස්වභාවයේ වශයෙන්ම උරුම වුණු කාරණා ටිකක් තියෙනවා. ඒ මොනවද? ඉපදීම උරුමයි, දිරායෑම උරුමයි, ලෙඩවීම උරුමයි, මරණය උරුමයි. ඒ ආදී කොටගත් මහා දුක් රාශියක් මේ සත්වෙකුට උරුමයි. එතකොට සත්වයක් කියලා සඳහන් කරන්නේ ධර්ම සමූහයකට. එතකොට මොනවද ඒ ධර්ම සමූහය? අපි විස්තර වශයෙන් දක්වනවා නාම රූප කියලා. මොකක්ද නාම රූප කියලා? එතකොට සත්වයෙක් මේ සසරට වැටුණාම ඒ සත්වයට ස්වභාවයේ වශයෙන්ම පැවිරිච්ච රාජකාරියක් තියෙනවා. ස්වභාවයේ වශයෙන්ම කළ යුත්තක් පැනවිලා තියෙනවා. ස්වභාවයේ වශයෙන්ම සිදුවෙන දෙයක් මොකක්ද? මේ රූපය පැවැත්වීම. සත්වයකට ස්වභාවය වශයෙන් උරුම වෙච්ච එක තමයි කොහොම හරි මේ රූපය පැවැත්වීම. මොන රූපයද? මේකයි. එතකොට දැන් 31 ලෝක ධාතුවේම ඉන්න සත්වයන්ට පැවිරිච්ච වැඩේ මොකද්ද? කය පැවැත්වීම. ඒක මේ සසරට වැටිච්ච සියලු සත්‍යයන්ට උරුම වෙච්ච කාරණා. එතකොට ස්වභාවය වශයෙන්ම හිමි වෙච්ච එකක් මොකද්ද? මේ කය පැවැත්තිය. එහෙම නැත්තම් තව පරියායකින් කියනවා නම් මේ නාම ධර්මයන්ට ස්වභාවය වශයෙන් පැවිරිච්ච එකක් තියෙනවා. ඒ මොකද්ද? මේ රූපේහි ඇලී ගැලී වාසය කිරීම. මේ රූපේ පැවැත්තිය. තේරෙනවද? එතකොට මෙන්න මේ රූපේ ඇලී ගැලී වාසය කරන තුරු මේ රූප ධර්මයේ තුල ඇලී ගැලී වාසය කරන තුරු ඒ සත්‍යයට සසරින් එතර වීමක් පනවන්න බෑ. ඇයි? රූපේ පිළිබඳව උපාදානෙ තියෙන නිසා. ඒ සත්‍යයට සසර විමුක්තියක් පනවන්න බෑ. අපි හිතමු අකනිට්ඨා බ්‍රහ්ම ලෝකේ ඉපදුනත් ඒ සත්‍යයට මේ රූප ධර්මයේ පිළිබඳව උපාදානයක් තියෙනවා. ඒතර මේ රූප ධර්මයේ උපාදානය තිබෙන තුරු ඒ සත්‍යයට සසරින් එතර වීමක් පනවන්න බෑ. එහෙනම් ඔබ අපි හැම දිනමත් මේ සංසාරය තුල මොකක් කරමින් ඉන්නේ? රූපය නැත්නම් කය පවත්වමින් ඒ නඩත්තු කරමින් ඉන්නේ. එතකොට මේ රූපය මේ අත් මිදෙන්න නම් කොයින්ද? මේ නාම ධර්ම සමූහය මේ රූප ධර්මයක බැසගෙන රූප ධර්මයක මුලාවකට පැමිණිලා මේ යන ගමනෙන් අත් මිදෙන්න නම් අපි ඒ ධර්මයන්ගේ තියෙන යථා ස්වභාවය අවබෝධ කර ගන්න ඕන. දැන් මේ රූපයක වෙලිලා ගැට ගැහිලා මේ යන ගමන නවත්තන්න නම් මොකද කරන්න ඕන? ඒ ධර්මයන්ගේ තියෙන යථා ස්වභාවය අවබෝධ කර ගන්න ඕන. එතකොට අන්න ඒ ධර්මයන්ගේ යථා ස්වභාවය පෙන්වන එකක් තමයි මේ පරිේෂණානත්තය කියලා කියන්නේ. තේරුණාද? ඒ කියන්නේ මේ සසරට වැටිච්ච සත්වයකු විසින් කළ යුතු පරිේෂණය. හොඳයි. භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ සවැත් නුවර වැඩ ඉන්න සමයේ මේ සූත්‍ර දේශනාව දේශනා කළා. කොහොමද? ධාතුනානත්තම් භික්ඛවේ පටිච්ච උප්පජ්ජති සංඥානානත්තම්. සංඥානානත්තම් පටිච්ච උප්පජ්ජති සංකප්පනානත්තම්. සංකප්පනානත්තම් පටිච්ච උප්පජ්ජති ඡන්දනානත්තම්. ඡන්දනානත්තම් පටිච්ච උප්පජ්ජති පරිලාහනානත්තම්. පරිලාහනානත්තම් පටිච්ච උප්පජ්ජති පරියේෂණානානත්තම්. මේ සත්‍යයකගේ සසර ගමනයි මේ විස්තර කරලා තියෙන්නේ. මොකක්ද? ධාතු නානත්තම් භික්කවේ, මේ සරල අදහස මම පළමුවෙන් කියන්නම්. ධාතු නානත්තම් භික්කවේ පටිච්ච උප්පජ්ජති සංඥා නානත්තම්. ඒතර ධාතු නානත්තේ නිසා පටිච්ච උප්පජ්ජති හේතුවෙන් උපදිනවා මොකද්ද? සංඥා නානත්තේ. එතකොට සංඥා නානත්තම් පටිච්ච උප්පජ්ජති සංකප්ප නානත්තම්. සංඥා නානත්තේ නිසා මොකද උපදින්නේ? සංකල්ප නානත්තය. සංකල්ප නානත්තේ නිසා උපදිනවා සංකප්ප නානත්තම් පටිච්ච උප්පජ්ජති ඡන්ද නානත්තම්. ඡන්ද නානත්ත. ඡන්ද නානත්තේ උපදිනවා මොකක් නිසාද? සංකල්ප නානත්තේ නිසා තමයි ඡන්ද නානත්තේ උපදින්නේ. චන්දනානත්තේ නිසා උපදිනව මොකක්ද? පරිලාහනානත්තා. පරිලාහනානත්තේ නිසා උපදිනව පරියේෂණානානත්තා. ඒ කියන්නේ මේ අපි කරන වැඩි තමයි මේ කියලා තියෙන්නේ. ඊට පස්සේ බලමු කතමංච භික්කවේ ධාතුනානත්තා. මහණෙනි මොකක්ද ධාතුනානත්තේ කියලා කියන්නේ? දැන් දක්වනවා රූප ධාතු ආදී වශයෙන්. එතකොට මොනවටද මේ ධාතු කියලා විස්තර කරන්නේ? ධාතු කියන අර්ථයේ තේරුම තමයි ස්වභාවය, යථා ස්වභාවය දැක්වීමට තමයි ධාතු කියන වචනේ යොදන්නේ. දැන් අපි භාෂාව ගත්තොත් එහෙම මූලිකම ස්වභාවය දක්වන්න කියන නමක් තමයි ධාතු කියලා කියන්නේ. එතකොට මේ බුදු පියාණන් වහන්සේගේ සද්ධර්මයේ තුලත් විස්තර කරන ධාතුනානත්වය. ධාතුනානත්වයක් කියලා කියන්නේ සත්‍ය වශයෙන්ම පවතින ස්වභාවයක්. සත්‍ය වශයෙන්ම පවතින මූලික ස්වභාවයක්. මොකක්ද මේ රූපය කියලා කියන්නේ? රූපය කියලා කියන්නේ ධාතු ස්වභාවය. මොන රූපයද? ඇහැට පේන රූපය, ඒක ධාතු ස්වභාවය. ඒකට කියන මොකක් කියලාද? රූප ධාතු කියලා. ඒ වගේම ඇස කියලා කියන්නේ ධාතු ස්වභාවය. ඒකට කියන මොකක් කියලාද? චක්කු ධාතු කියලා. හැබැයි ඒ චක්කු ධාතු කියලා කියන්නේ අර අපි දන්නෝ ප්‍රසාද රූපයට. එතකොට ඒ නිසා තව ධාතු ස්වභාවයක් උපදිනවා. මොකද්ද? චක්කු විඥාන ධාතු. දැන් කීයක් කිව්වද? තුනක්. එතකොට රූපය කියන්නේ එක් ධාතුවක්, ඇස කියන්නේ ධාතුවක්, චක්කු විඥානය කියලා කියන්නේ ධාතුවක්. එතකොට ශබ්දය කියලා කියන්නේ ධාතුවක්, සෝතය කියලා කියන්නේ ධාතුවක්, සෝත විඥානය කියලා කියන්නේ ධාතුව. දැන් කීයද ධාතු? 6යි. ගහණය කියන්නේ ධාතුවක්, ගන්ධය කියන්නේ ධාතුවක්, ගහන විඥානය කියලා කියන්නේ ධාතුවක්. දැන් කීයද ධාතු? ඊළඟට දිව කියන්නේ ධාතුවක්, රසය කියන්නේ ධාතුවක්, ජීවහා විඥානය කියලා කියන්නේ ධාතුවක්. දැන් කීයද? 12යි. කය කියන්නේ ධාතුවක්, ස්පර්ශය කියන්නේ ධාතුවක්, කාය විඥානය කියලා කියන්නේ ධාතුවක්. දැන් කීයද? 5. එහෙනම් මනස කියන්නේ ධාතුවක්, ධර්මය කියන්නේ ධාතුවක්, මනෝ විඥානය කියලා කියන්නේ ධාතුවක්. දැන් කීයද? 18. 18ක් වුණා දිගන ගත්ත. ව්‍යාපෝයකම මතකේ තියෙන්න ඕන. එතකොට මෙන්න මේක තමයි, මේ ටිකට තමයි කියන්නේ මොකක් කියලාද? ධාතු නානත්තේ කියලා. මොකක්ද? ධාතු නානත්තේ. හොඳයි. ඊළඟට කතංච භික්කවේ ධාතු නානත්තම් පටිච්ච උප්පජ්ජති සංඥා නානත්තම්. සංඥා නානත්තම් පටිච්ච උප්පජ්ජති සංකප්ප නානත්තම්. කියන්නේ මහණෙනි, කොහොමද ධාතු නානත්තේ නිසා සංඥා නානත්තේ උපදින්නේ? දැන් සත්‍ය වශයෙන්ම තියෙන මොකක්ද? ධාතු නානත්තය. තේරුණාද? ධාතු නානත්තයක් තියෙනවා. ඒ නිසා මොකක්ද උපදිනවා කියන්නේ? සංඥා නානත්තයක් තියෙනවා. ඒ සංඥා නානත්තේ නිසා මොකක්ද උපදිනවා කියන්නේ? සංකල්ප නානත්තය. සංකල්පය කියලා කියන්නේ මොකක්ද? සිතුවිල්ල. සංඥාව නිසා ඇතින සිතුවිල්ල. සිතුවිල්ලක් කියන්නේම සංකල්පය. සංකල්පය කියන්නේ සිතුවිල්ල. එතකොට ඒක නිසා මොකද්ද උපදිනවා කියන්නේ? ඡන්ද. ඡන්දනානත්‍ය. ඡන්දය කියලා කියන්නේ මොකක්ද? එතකොට ඡන්දනානත්‍ය නිසා මොකද්ද උපදිනවා කියන්නේ? පරිලාහනානත්‍ය. පරිලාහය කියලා කියන්නේ? පරිලාහය කියලා කියන්නේ දැවීමක්, පිච්චීමක්, වේදනාවක්, පරිලාහයක්. ඒ පරිලාහ නානත්ය නිසා මොකක්ද උපදිනවා කියලා කියන්නේ? පරිේෂණ. පරිේෂණය කියන්නේ සොයා බැලීමක්, විමසීමක්, පරීක්ෂණයක් උපදිනවා. මොකක් නිසාද? පරිලාහ නානත්ය නිසා. ඒක බුදුහාමුදුරුව සඳහන් කරනවා. මහන්නේ කොහොමද මේ ධාතු නානත්තේ නිසා සංඥානානත්තයක් උපදින්නේ? සංඥානානත්තයක් නිසා සංකප්පනානත්යක් උපදින්නේ. සංකප්පනානත්යක් නිසා චන්දනානත්යක් උපදින්නේ. චන්දනානත්ය නිසා පරිලාහනානත්යක් උපදින්නේ. පරිලාහනානත්ය නිසා පරියේසනානත්ය උපදින්නේ කොහොමද කියලා භාග්‍යවත් බුදුහාමුදුරුව විස්තර කරනවා. එතකොට රූප දැන් මේ රූපය දැන් අපි දැන් මේ දැන් රූපයක් ඇසක් චක්කු විඥානයක් පැනවෙන්නේ කුමක් නිසාද? මොකක් නිසා රූපයක් දැන් මේ අපිට රූපයක් ඇහක් චක්කු විඥානයක් පැනවුනේ කුමක් නිසාද? උපාදානය නිසා. මොකේ උපාදානය? දැන් රූපේ උපාදාන කරන්න තේනවා සත්‍යයා මුලින්ම මේ දේශනා කළා තියෙනවා. සත්‍යයා මුකේ මුලාවට පැමිණලා ඉන්නේ. ස්කන්ධ ධර්මයන්ගේ මුලාවට පැමිණලා ඉන්නවා. මතකයිද? ස්කන්ධ ධර්ම කිව්වේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මෙහි මුලාවට පැමිණීම තමයි. මුලාවට පැමිණුණු නිසා තමයි අදටත් මේ ඇහැ උරුම වෙලා තියෙන්නේ. තේරුණාද? ඒ රහතන් වහන්සේට උවද ඒ ඇස පැනුනේ ඇයි? පූර්ව භවයේ තිබුණ උපාදානය නිසා. තේරුණාද? එතකොට මේ ඇහැ පැනවෙන්නෙම, රූපය පැනවෙන්නෙම, චක්කු විඥානය පැනවෙන්නෙම කුමක් නිසාද? උපාදානය නිසා. එතකොට ධාතුම් භික්කවේ පටිච්ච උප්පජ්ජති උප්පජ්ජති රූප සංඥා. රූප ධාතුම් භික්කවේ පටිච්ච උප්පජ්ජති රූප සංඥා. එතකොට දැන් මේ රූප ධාතුව නිසා මොකද්ද උපදිනව කියලා කියන්නේ? රූප සංඥාව. දැන් මෙහෙම හිතන්න. දැන් ධාතුනානත්තේ නිසා තමයි මේ අපිට විවිධ සංකල්ප උපදින්නේ. සංඥා උපදින්නේ. ඒ සංඥා නිසා තමයි විවිධ සංකල්ප උපදින්නේ. එතකොට දැන් හිතමු අපි 31 ලෝක ධාතුවක් අපි ඉගෙනගෙන තියෙනවානේ. ලෝක 31ක් තියෙනවා කියලා. ඒක සාමාන්‍ය අපි ඉගෙනගෙන තියෙනවා ආවකාශ සංඥා එතනෙ එහෙම කියලා ඉගෙනගෙන තියෙනවානේ. එතකොට දැන් හිතමු දැන් කවුරු හරි කෙනෙකුට දැන් උපදිනවා යන තැන අපි හිතමු ආකාශය නම් තියෙන්නේ. අපි හිතමු අපි ඉපදිච්ච තැන උපකල්පනය යන තැන ආකාශය තියෙන්නේ. දැනෙන තැන ශුන්‍ය භාවක් දැනෙන්නේ. ඒ කියන්නේ හිස් භාවක් තමයි හැමතැනම දැනෙන්නේ. එහෙම වුණොත් ඒකේ තව ඉන්න සත්‍යයන්ටත් යන තැන පෙනෙන්නේ ආකාශය. දැනෙන්නේ ශුන්‍ය භව නම් ඒ අයට උපදින සංඥාව මොකක්ද? ඒ අනුව ශුන්‍ය. හා එන එක සංඥා ඒ කියන්නේ ඒ සංඥාවක් උපදිනවා. මොකද්ද? මේ ආකාශය අනන්තයි කියලා සංඥාවක් උපදිනවා. ඒ කියන්නේ මේ ආකාශය පිළිබඳ උපදින සංඥාවක් තමයි ඒ සියලු සත්‍යයන්ට උපදින. දැන් මේ මනුෂ්‍ය ලෝකේ ගත්තහම දැන් අපිට එහෙම නෙවෙයි. කොහොමද? ඔව්. රූපේ විවිධයි. යන තැන පේන්නේ එකම රූපයද? නෑ. එතකොට යන තැන වෙනස් වෙනස් රූප පේනවා. තේරුණා? එතකොට වෙනස් වෙනස් රූප පේනකොට ඒ උපදින සංඥාව කොහොමද? වෙනස්. එතකොට ඒක නිසා අපිට විවිධ සංඥා ඇති වෙනවා. තොර විවිධ සංඥා ඇති වෙනකොට අපිට මොකක්ද වෙන්නේ? විවිධ සංකල්ප උපදිනවා. විවිධ සංකල්ප උපදින මොකද කියන්නේ? විවිධ කැමැති උපදිනවා. විවිධ කැමැති උපදිනකොට මොකද වෙන්නේ? විවිධ ගිනි ගැනීම උපදිනවා. විවිධ වේදනාවන් උපදිනවා. විවිධ වේදනාවන් උපදිනකොට මොකද? විවිධ පරීක්ෂණ අපි කරනවා. ඒක තමයි මේ උදේ ඉඳලා නිදිනකම් කරලා තියෙන්නේ. ඔන්න ওই ටික තමයි. මොකද්ද? 13 දන්නාකම නිසා සංඥානානත්වයක් ඇති වෙනවා. සංඥානානත්වය හඳුනා ගන්න නොහැකි වුණු නිසා සංකල්පනානත්වයක් ඉපදුනවා. ඒකත් හඳුනා ගන්න බැරි වුණු නිසා චන්දනානත්වයක් ඉපදුනා. චන්දනානත්වය තඳුර ගන්න බැරි නිසා පරිලාහනානත්වයක් ඉපදුනා, ගිනි ගැනීම. ඒ ගිනි ගැනීම නිවන්න මොකද්ද පරිකරපු පරීක්ෂණයක් තමයි තියෙන්නේ උදේ ඉඳලා හවස වෙනකම්. එතකොට දවසක් ඉවරුණා කියලා කියනවා. එතකොට තොර රූප ධාතුව නිසා මෙතන මේ ධාතු කියලා දක්වනකොට දැන් දැනගන්න ඕන අර තුනම හිතේ. මොන තුනද? රූපයයි චක්කු විඥානයයි දෙකම තුනමයි. තේරුණාද? තොර රූප ධාතුන් වික්කවේ පටිච්ච උප්පජ්ජති රූප සංඥා. මෙන්න මේ ඇසත් රූපයත් චක්කු විඥානයත් නිසා උපදිනවා රූප සංඥාව. ඒ රූප සංඥාව හේතු රූප සංඥාව නිසා උපදින ඒ රූපය පිළිබඳව සංකල්පයක්. තේරුණාද? ඒ රූපය පිළිබඳව උපදින සංකල්පය, ඒ සංකල්පය නිසා උපදින මොකද්ද? ඒ රූපය පිළිබඳව ඡන්දය. තේරුණාද? ඒ ඡන්දය එක ලැබුණු කැමැත්ත වෙන්නත් පුළුවන්. ඒ ඡන්දේ එක අයින් කරන කැමැත්ත වෙන්න කොහොම බැලුවා ඡන්දයක් තමයි ඉපදිලා තියෙන්නේ. එතකොට අන්න ඒ ඡන්ද නානත්වය නිසා උපදින මොකද? පරිලාහ නානත්වය. ඒ කියන්නේ වේදනාවක් නැත්තම් පරිලාහ නානත්වයක්, වේදනාවක් නැත්තම් දැවීමක් උපදින. ඉන්නේ දැවීම නිසා උපදින මොකද්ද? පරියේෂණ නානත්වය. කවුරු හරි දැන් රූපයට ඇලීගෙන වාසය කරන්නේ ඇයි? මේ ඇහැ රූපයට ඇලීගෙන තියන්නේ ඇයි? ඇහැ රූපයට ඇලීගෙන තියෙන මෙන්න මේ පරීක්ෂණය නැති නිසා. මොන පරීක්ෂණයද? මෙන්න මේ ධාතු පිළිබඳව පරියේෂණය නොමැති නිසා. එතකොට දැන් අපි හිතමු දැන් රහතන් වහන්සේට අපි පටිච්ච සමුප්පන්නයට අනුකූලව දැන් අපි පොඩ්ඩක් Nirodhe පැත්තෙන් බැලුවාම රහතන් වහන්සේට සංඥා කොහොමද තියෙන්නේ? සංඥා Nirodhaයිද සංඥා තියනවාද? සංඥා නිරෝධයෙන් සංඥා නිරෝධයෙන් තමයි රහත් වෙන්නේ. නමුත් ඉතින් මේ සංඥාවක් නැතුව කොහොමද? දන්නේ නැහැ සංඥා. හිතන්න ඕනේ. කය මම බණ පොත්වල කියපු රහතන් වහන්සේලාට නම් සංඥාවක් නැහැ. සංඥා නිරෝධයි. නිරෝධ සංඥා. එතකොට ඒ සංඥා නිරෝධයෙන් තමයි මුගෙන්නදපත් වෙන්නේ, විමුක්තියටපත් වෙන්නේ. ඒක කොහොමද? අපි ඒක ගැන පොඩ්ඩක් හිතන්න ඕනේ කාරණාව. මේ මැදක් හරියේදී අපි ඒක ගැන තව ටිකක් කතා කරමු. හොඳයි. එතකොට දැන් අපි දන්නවා මොකක්ද? කොහොමද මේ ධාතු නානත්වය සත්‍ය වශයෙන්ම ප්‍රකෘති වශයෙන්ම තියෙන්නේ? මොකද්ද ධාතු නානත්වය? ඒ කියන්නේ මේ උපාදානයේ නිසා ඉපදුණු සත්‍යයට මේ උපාදානය දුරු වෙන තුරුම මොකද්ද තියෙන්නේ? ධාතු නානත්වයක් තියෙනවා. ඒ ධාතු නානත්වය නිසා මොකද්ද උපදින්නේ? සංඥා නානත්වයක් උපදිනවා. ඒ නානත් සංඥාවක් ඉපදුනොත් රහතන් වහන්සේට මොකද වෙන්නේ? ඒක සංඥා නානත්යක් ඉපදුනොත් සංකල්ප සංකල්පනානත්ය උපදින එක ස්වභාවය. තේරුණාද? සංකල්පනානත්යක් ඉපදුනොත් මොකද? ඡන්දය නානත්යක් උපදින එක ස්වභාවයක්. එයි මොකද මේක කියනවානේ? මේ හේතුවෙන් මේක උපදිනවා. මේ හේතුවෙන් මේක උපදින. එහෙනම් ධාතු නානත්ය උන්වහන්සේට තිවෙනවනම් තේරුණාද? ධාතු නානත්ය තියෙනවනම් සංඥා නානත්ය තියෙනවනම් සංකල්ප නානත්යක් තියෙනවා. සංකල්ප නානත්ය හේතුව මොකද තියෙන්නේ? ඡන්ද. ඡන්ද නානත්ය හේතුව මොකද තියෙන්නේ? පරිලාහ නානත්ය හේතුව මොකද තියෙන්නේ? පරිේෂණ නානත්යක් තියෙනවා. හොඳයි. එතකොට දැන් දැන් අපි රූපය පිළිබඳව කතා කරානේ. කොහොමද රූප ධාතුව හේතුවෙන් රූප සංඥාවක් උපදිනවා. රූප සංඥාව හේතුවෙන් රූප සංකල්පයක් උපදිනවා. ඒ දැන් අපි හිතමු රූප සංඥාවක් නිසා ඒ රූපය පිළිබඳව අපිට මොකද උපදිනවා? සංකල්පයක් උපදිනවා. ඒ සංකල්පය නිසා මොකද උපදින්නේ? ඡන්දයක් ඇති වෙනවා. ඒ රූපය පිළිබඳව තියෙන ඡන්දය නිසා මොකද උපදින්නේ? පරිලාහය. ඒ රූපය පිළිබඳව පරිලාහයක් උපදිනවා. ඒ පරිලාහය නිසා මොකද වෙන්නේ? පරිේෂණයක් ඒ රූපය පිළිබඳව කරනවා. අපි හිතමු ලස්සන රූපයක් නම් ලස්සන මල් පැලයක් නම් ඒක අපි ගිදර ගේනවා. ඒක එක දිහා බලන් ඉන්නවා. ඒ මොකක් හරි ඒකට ඇලී ගැලීමක් සිද්ධ වෙනවා. ඒක පිළිබඳව පරීක්ෂණයක් කරනවා. මොන වර්ගයේ මොන වර්ගයේ කොහේ හැදෙන එකක්ද? මේ වර්ගය මොකද්ද? ඒ ආදිවාසීව අපි පරීක්ෂණයක් කරමු. තේරුණා? ඉවර වෙන්නේ නැති එක. ආ. එතකොට මේ කරන පරීක්ෂණය දැන් ඊට පස්සේ ශබ්දය කන පිළිබඳව ගත්තත් එහෙමයි. කොහොමද? ශබ්ද ධාතු භික්ඛවේ පටිච්ච උප්පජ්ජති මොකද්ද? ශබ්ද සංඥා. එතකොට ශබ්ද ධාතුව නිසා මොකක්ද උපදින්නේ? ශබ්ද සංඥාවක් උපදිනවා. ශබ්ද සංඥාව නිසා උපදින්නේ මොකක්ද? සංකල්පයක් උපදිනවා. එතෙන් සංකල්පයේ ශබ්ද සංකල්පයේ නිසා උපදින්නේ මොකක්ද? ඒ ශබ්දය පිළිබඳව ඡන්දයක් ඇති වෙනවා. ඒ ශබ්දය පිළිබඳව උපදින ඡන්දේ නිසා මොකක්ද ඇති වෙන්නේ? පරිලාහය. පිච්චීම. මේ වේදනාවක් උපදිනවා. ඒ පරිලාහය නිසා මොකද්ද කරන්නේ? ඒ ශබ්දය පිළිබඳව පරීක්ෂණයක් කරනවා. අපි හිතමු හොඳ කටහඬක් ඇහුණා. මොකක් හෝ එහෙම ශබ්දයක් ඇහුණා. අපි ප්‍රිය කරන අපි හිතමු ඒ කටහඬක් ඒක කටහඬ ඇහුණාම අපිට ඉස්සෙල්ලාම උපදින මොකද්ද? සංඥානානත්ය. සංඥාවක් නෙන්නේ. නේද? දැන් හිතමුකෝ අපිට රතිඤ්ඤා පුපුරනවා ඇහුණා කියලා. එහෙම එතකොට ශබ්ද ශබ්දයක් නේ. ඒක එහෙම ශබ්දයක් ඇහෙනකොට මොකද අපිට උපදින්නේ? සංඥාව උපදින. සංඥාව උපදින උට මොකද වෙන්නේ? සංකල්පයක් එනවා. මේක රතිඤ්ඤාතරලා වෙන්න පුළුවන්. ඒ නිසා මොකද උපදින්නේ? ඡන්දය. ඡන්දය රතිඤ්ඤා පුච්චන්න කැමති genaට ඒකට කැමැත්තක් උපදිනවා. දැන් බල්ලෝ එහෙම කැමති නැහැ. එතකොට ඒ වගේ අකමැති සත්‍යයක් තියෙනවා. එහෙම වුණොත් මොකද උපදින්නේ? ඒ හැබැයි ඡන්දයක්ම තමයි. එතකොට ඒ ඡන්දය නිසා මොකද උපදින්නේ? පරිලාහනානත්ය පිච්චීම. ඕනේ වේදනාවක් උපදිනවා. එතකොට ඒ වේදනාව නිසා මොකද කරන්නේ? සත්‍යය ඒක පිළිබඳව තවත් පරීක්ෂණය කරන මේ ශබ්දය ගැන. ඊළඟටදී දැන් නහය පිළිබඳව බැලුවත් ওই විදිහම කොහොමද? දැන් මම දෙකක් කිව්ව ඉතුරුයි ගෝ කට්ටිය කියන්නේ. කොහොමද? සංඥාවක් ඇති වෙනවා. ගන්ධේ නිසා මොකද උපදින්නේ? සංඥාවක් උපදිනවා. ඒ ගඳ පිළිබඳව සංඥාව නිසා මොකද උපදින්නේ? අපි දැන් ඔන්න පාරේ ඇවිදගෙන යනවා. යනකොට වරක සුමදක් එනවා. දැන් ඒක මොකද්ද? වරක සුමද කියන්නේ මොකද්ද? සංඥාව. එතකොට ඒක නිසා මොකද්ද සංකල්පන අයනවා මමත් මෙහෙම කාලා තියෙනවා එක එක එක කෙනාට විවිධයි උපදින සංකල්පය ඔව් එතකොට සංකල්පයක් උපදිනවා ඒ සංකල්පය නිසා මොකද්ද උපදින්නේ ඡන්දයක් ඇති වෙන වර්ග කන්න කැමති නම් කැමති දැන් අර දූරියන් වලට කැමති අයත් ඉන්නවා අකමැති අයත් ඉන්නවා ඊ වගේ වර්ග වලට කැමති අයත් ඉන්නවා අකමැති අයත් ඉන්නවා එතකොට ඇයි අර ඡන්ද නානත්වය නිසා එතකොට මොකද වෙන්නේ පරිලාහය ඇති වෙනවා කැමති කෙනා ඒකට ඇදෙනවා අකමැති කෙනා ඒකෙන් ඉවතට ඇදෙනවා තේරුණාද එතකොට ඒක පිළිබඳ පරීක්ෂණයක් කරන එක්කෝ ඒකෙන් අයින් වෙන්න කරන පරීක්ෂණයක් එක්කෝ ඒක පවත්තන්න ලබා ගන්න පරීක්ෂණයක් කරන දිව පිළිබඳවත් උහුම කොහොමද රසය රසය පිළිබඳව රසයෙන් සංඥාවක් උපදිනවා. ඒ සංඥාව නිසා මොකක්ද උපදින්නේ? සංඛය රසය පිළිබඳව සංකල්පයක් උපදිනවා. ඒ රසය පිළිබඳව සංකල්ප ඉදීම නිසා මොකද වෙන්නේ? ඡන්දයක් ඇති වෙනවා. ඒ රසය පිළිබඳව උපදින ඡන්දේ නිසා පරිලාහයක් උපදිනවා. ඒ රසය පිළිබඳව පරිලාහය උපදින නිසා ඒ රසය පිළිබඳව පරිේෂණයක් කරනවා. අපි හිතමු දැන් අද අපිට තියෙන පොල් සම්බෝලයි බතු. දැන් ඔන්න කවුරු හරි කියනවා අද කන්න තියෙන්නේ හොඳට කන්න පුළුවන් හොඳට කන්න පුරුදු මිනිස්සුයෙකුට කියනවා අද තියෙන්නේ සම්බෝලයි බතු. දැන් මොකද ඉපදුනේ? සම්බෝලයට කැමති මිනිස්සයට සංඥාවක් උපදින සම්බෝල කියනකොටම සංඥාවක් ඉපදිනවා. එතකොට සංකල්පයක් ඇතිනු මේක සම්බෝල මේ එක පිළිබඳව සංකල්පයක්. ඒ සත්‍යයට ඇති වෙනවා. ඒ අත්දැකීම් අනුව ඒ සත්‍ය හුරු පුරුදු කරපු දේවල් අනුව ඒ සංකල්පය වෙනස් වෙනවා. එතකොට ඒ සංකල්පයට අනුව ඡන්දයක් ඇති වෙනවා. සම්බෝලයි බතු කන්න කැමති මනුස්සයට ඒක ප්‍රියයි. ඒක නිසා දැන් කැමැත්ත නිසා මොකද ඇති වෙන්නේ? ගින්නක් නේ ඇති වෙන්නේ. දැන් ඒ ගින්න නිවන්න මොකද කරන්නේ? එක්ක වරකට අරක කන්න යනවා. එක්ක නැත්තම් අද ඕන්නේ නැහැ කන්න. එක්ක ඒකෙන් අයින් වෙන්න උත්සාහයක් කරනවා. තේරුණා? ස්පර්ශයත් එහිමයි. ස්පර්ශය නිසා මොකද උපදින්නේ? කයට දැනෙන පොට්ටබ්බේ නිසා මොකක්ද වෙන්නේ? පොට්ටබ්බ සංඥාවක් උපදිනවා. ඒ පොට්ටබ්බ සංඥාව නිසා මොකක්ද උපදින්නේ? පොට්ටබ්බ සංකල්පයක් උපදිනවා. ඒ පොට්ටබ්බ සංකල්පය නිසා මොකක්ද උපදින්නේ? ඡන්දයක්. පොට්ටබ්බේ පිළිබඳව ඡන්දයක් ඇති වෙනවා. දැන් අපි හිතමුකෝ ඔන්නෙ කුසෙන්නකේ වාඩි වෙලා හිටියාම ටිකක් සනීපයි කියලා. ඈ දැන් එතකොට කුෂන් එක දකින්නකොට මොකක්ද වෙන්නේ? දැන් ඔන්න දැන් කුෂන් එක මෙතන තියෙනවා. ගිහිල්ලා අතන වාඩි වෙලා ඉන්න වෙනවා. ටිකක් වෙලා. දැන් ටිකක් වෙලා ඉන්නකොට මේක වේදනාවක් නේ. දැන් මොකද්ද මතක් වෙන්නේ? ආ කුෂන් එක තිබුණා නම් හොඳයි. එතකොට දැන් අර කුෂන් එක මතක් වෙනකොටම මොකද්ද? සංඥාවක් නේ. ඒ සංඥාව වෙනකොටම සංකල්පයක් වෙනවා. මේක තිබුණා නම් හොඳයි කියන්නේ සංකල්පයක්. එතකොට ඒ සංකල්පය නිසා මොකක්ද ඉපදුනේ? ඒකට කැමැත්තක් ඉපදුනා. ඒ කැමැත්ත නිසා මොකක්ද ඉපදුනේ? පරිලාහයක් වේදනාවක්. දැන් අරක ලැබෙනකන් අරක දුක. තේරුණා? මොකක් ලැබෙනකන්? ඒක ලැබෙනකන් අරක දුක. දැන් මිනිස්සෙක් ඉන්න ඕකේ වාඩි වෙලා ඉන්න බෑ. ඒ මිනිස්සේ බිම ඉන්න පුළුවන්. එයාට මොකක්ද උපදින්නේ? ඒ කියන්නේ පැත්ත. අන්නේ ඒ නිසා යා පරිේෂණයක් කරනවා. මොකක් පිළිබඳවද? ඒ අරමුණ පිළිබඳව පරිේෂණයක් කරනවා. හරි තේරුණා? ධර්මයේ පිළිබඳවත් එහෙමයි. එතකොට ධර්මයේ නිසා මොකක්ද උපදින්නේ? ධර්ම සංඥාවක් උපදිනවා. ධර්ම සංඥාව නිසා මොකක්ද උපදින්නේ? ධර්ම සංකල්පයක් උපදිනවා. ඒ ධර්ම සංකල්පය නිසා මොකක්ද උපදින්නේ? ධර්ම ඡන්දයක් උපදිනවා. එතකොට තමයි ඒකෙම අපි හිත හිතා ඉන්නේ. ඒකෙම හිත හිතා ඉන්නවා. එතකොට ඒ නිසා මොකද වෙන්නේ? පරිලාහයක් ඇති වෙනවා. ඒක පරිේෂණයක් කරන ඒ ධර්මයේ පිළිබඳව. හොඳයි. දැන් ඔය ඇහැට ගෝචර වුණෙත්, කනට ගෝචර වුණෙත්, නහසයට ගෝචර වුණෙත්, දිවට, ශරීරයට, මනසට ගෝචර වුණෙත් මොකක්ද? ධාතු. නානත්තේම තේරුණා. එතකොට මේ දැන් හිතන්නකෝ, දැන් මේ ධාතු නානත්තය විවිධයි කියන්නේ මිහිකයි. දැන් ඇහැට පේන රූප, දැන් ඒ රූප ඇයි මේ ඇඟට පේන්නේ? ඒකට ඒක දැකීමේ හැකියාව තියෙන කොතනද? ප්‍රසාද රූපේ. එතකොට ඒ නිසා එතෙන්ට පේන. එතකොට ගඳ සුවඳ කියන එක, ශබ්දය කියන එක මේ හැමතැනම තියෙන එක. හැබැයි ගෝචර වෙන්නේ කොතෙන්ටද? කනට. එතකොට ඒක මේ පටවි, දැන් මේ කොහොම ගත්තත් ඇහැට ගෝචර වෙන රූපය ගත්තත්, කනට ගෝචර වෙන ශබ්දය ගත්තත්, මේ ආදී වශයෙන් මේ ගෝචර ධර්ම ගත්තත්, මේව පටවි ආපෝ තේජෝ වායෝ කියන මේ ස්වභාවයෙන් හැදිච්ච දේවල්. හැබැයි මේ සැකසීම විවිධයි. දැන් අරක ඇහැට ගෝචරයි, මේක කනට ගෝචරයි, ඒකෙන් මෙහැදිච්චි තව ධර්ම ස්වභාවයක එක නහසයට ගෝචරයි. නහසයට ගෝචර එක කනට ගෝචර නැහැ. කනට ගෝචර එක ඇහැට ගෝචර නැහැ. තේරෙනවද? එතකොට ඇයි ඒ? ධාතු නානත්තේ නිසා. තේරෙනවද මේ කියන්නේ? එතකොට දැන් මනසට ගෝචර වෙන ධර්මයේ තියෙනවනේ. ධර්මයේ කියන්නේ පටවිය ආපෝ තේජෝ වායං හැදිච්ච එකද? නෑ. එනම් මොකද්ද? අන්න හිතන්න ඕනේ කාරණා. ඒක හැදුනේ කොහොමද? අර පටවියාපූ තේජෝ වායෝ නිසා සත්‍ය විසින් සකස් කරගන්නා ලද දෙයක් තමයි ධම්මනානත්තය කියලා කියන්නේ. ධර්මය, ඒ කියන්නේ ධර්මය කිය ධම්මේ මනසට ගෝචර වෙන ධර්මය කොහොමද? රූපයකින් තොරව ධර්මයක් මනසට ගෝචර වෙනවද? දැන් රුවන්වැලිසෑය කියලා කිව්වොත් එහෙම කොහොමද මනසට ගෝචර වෙන්නේ? එතකොට ඒක අර පහට වඩා වෙනස්. තේරුණාද? ඇහැට ගෝචර වෙන මේ ධාතුනානත්තේට වඩා මේ කනට ගෝචර වෙන එක වෙනස්. මම මේ කියන්නේ එකින් එකට එකක් වෙනස් කියන එකයි. ඒක තේරුම් ගන්න ඕන. හැබැයි මේ කොහොම වෙතත් මේක උපදින්නේ අර පඨවි ආපෝ තේජෝ වායෝ කියන ස්වභාවය අල්ලගෙනම. තේරුණාද? එයින් තොරව නෙවෙයි. හොඳයි. එතකොට නාම ධර්ම හින්දා එතන මේ ආපෝති ජෝවාල් කටේ නැති නිසා එතන ධාතු නැහැ. කොතනද? මනසට අරම. ඔව්. ධම්ම කියනකොට. හ්ම්. ඉතින් මේ ධාතු නැහැ කියන්න බෑ. මේ ප්‍රකෘති තත්ත්වය. ඔව්. මේ අවසාන මේක බලමු. මෙන්න මේ තියෙන ධම්ම ධාතුන් වික්කවේ පටිච්ච උප්පජ්ජති ධම්ම සංඥා. ඒතකොට මොකද්ද තියෙන්නේ? ධර්ම ධාතුවක් තියෙනවා. ධාතු කියන්නේ පටවි ආපෝ තේජෝ වලින් හැදිච්ච එක නෙමෙයි. අන්න ඒක තමයි ඒක තියෙන වෙනස් ස්වභාවය තමයි. ඒ හේතුවෙන් සත්‍යාර උපාදානයේ නිසා හදාගත්ත හැදිච්ච එකක් තියෙනවා. අන්න ඒකට කියනවා කියලා ධර්ම ධාතු කියලා. දැන් හිතන්නකො රතිඤ්ඤයක් පත්තු වෙන හඬ ඇහෙනවා. ඒතර මනසට ඉන්නේ ධර්මයක් නේ. ඒ ධර්මිය කොහෙන් ගත්ත එකක්ද? පෙර පුරුද්දකින් භාවිතයකින් අරගත්ත එක. ඒ භාවිතයේ රූපයක් එක්ක ඉදිච්ච එකක්. එහෙමයි. ඒ රූපයත් එක්ක නොයදුණු භාවිතයක් ඒක නෙමෙයි. ඒ නෙමෙයි. ඔව්. ඒ නිසා ආයි ධාතු කියන එකෙන් අදහස් කරන්නේ ඒක සංයෝගස. ඒක ධාතු කියන්නේ ප්‍රකෘති තත්වයක්. සත්‍යදයක්. සත්‍ය වශයෙන් ධම්ම කිව්වහම එතන මේ අපෝතේජෝ වලට එහෙම නැහැනේ. ආ ඒක නාම ධර්මයක් නේ. ආ ඒකට එතෙන්දී ඇති වෙන්නේ මේ අර රූප ධර්මයේ රූප ධර්මයේ නිසා තමයි මේ ධර්ම ධම් ධර්ම ස්වභාවය පවතින්නේ. ඔව්. ඒ නිසා රූපේ ඇලී ගැලීගෙනම මේ ධර්ම ස්වභාවය පවතින්නේ. එහෙමයි. අන්න ඒ නිසා ධර්ම ධාතුවක් හැටියට ගන්න. හැටියට ගන්න. ඔව්. භාවිතයටනේ. එහෙමයි. ඒකට අපි දැනගන්න ඕනි කාරණාව තමයි මේ එකට එකක් එකට එක සම්බන්ධයි. ඔව් ඒ කියන්නේ ඇහැට වෙනස් 13 වශයෙන් ගත්තාම වෙනස් එකට එකක් වෙනස් හොඳයි එතකොට ධම්ම ධාතුන් භික්කවේ පටිච්ච උප්පජ්ජති ධම්ම සංඥා ධර්ම ධාතුව නිසා මොකද්ද උපදින්නේ දැන් අපි හිතමුකෝ අපි තණ්හා දිට්ඨි මාන වශයෙන් යම් හඬක් යම් රූපයක් යම් ශබ්දයක් යම් ගන්ධයක් රසයක් මේවා උපාදාන කරලා තියෙනවා එතකොට ඒක තමයි යන්නේ මොකද්ද ධම්ම ධාතු කියලා කියන්නේ යම් රූපයක් ශබ්දයක් ගන්ධයක් රසයක් ස්පර්ශයක් උපාදාන කරලා තියෙනවා අපි සත්ත්ව පුද්ගල වශයෙන් අපි උපාදාන කරලා තියෙනවා අන්න ඒක තමයි අපිට දැන් මොකක් හරි හිතමුකෝ අපි වරක කන වරක සුවඳක් ආවේ හැබැයි මොකක්ද උපදින්නේ ධම්ම ධාතුවක් උපදින්න ඉස්සෙල් නේ ඒ ධම්ම ධාතුවක් උපදිනවා මම කියන එක තේරෙනවා එතකොට ඒ නිසා මොකක්ද උපදින්නේ ධම්ම ධාතු භික්කවේ පටිච්චව ධම්ම සංඥා සංඥාවක් උපදිනවා ධම්ම සංඥම් පටිච්ච උප්පජ්ජති ධම්ම සංකප්පෝ ධම්ම සංකප්පම් පටිච්ච උප්පජ්ජති ධම්ම ඡන්දෝ ධම්ම ඡන්දම් පටිච්ච උප්පද්දී ධම්ම පරිලාහෝ ධම්ම පරිලාහම් පටිච්ච උප්පජ්ජති ධම්ම පරිේෂණ ඊට පස්සේ මොකද කරන්නේ? ඒ ධර්මයේ පිළිබඳව පරිේෂණයක් කරනවා. දැන් මොනර මුලින් ප්‍රශ්නයක් ඇහුවේ? මොකද රහතන් වහන්සේට සංඥා නිරෝධයිද නැද්ද කියලා ඇහුවා. දැන් සංඥා රහතන් වහන්සේට සංඥා තියෙනවා. හා ඔය කට්ටිය අහුව ධර්මයට අනුව සඤ්ඤා තියෙන සඤ්ඤා නානත්‍යක් නැහැ. සඤ්ඤා නානත්‍යක් තියෙනවා. නානත්‍යක් නැහැ. එතකොට උන්වහන්සේලාට තියෙන්නේ කුමක්ද? ධම්ම සඤ්ඤාව. ධම්ම සඤ්ඤා. එතකොට ධර්ම සඤ්ඤාවක් කියන්නේ මොකද්ද? සත්‍ය වශයෙන්ම ධර්මෙහි තිබෙන යථා ස්වභාවය දැකීමේ සඤ්ඤාව. එහෙමයි. එතකොට ඒක අර නානත්‍යක් නෙමෙයි. ඒක නිසා උන්වහන්සේලාට සංඥා නිරෝධයි. එහෙමයි. ඔව්. ඇයි ඒ සංඥා නිරෝධ? උන්වහන්සේලාට තියෙන්නේ ධම්ම සංඥාවක්. ධර්ම සංඥාවක් කියලා කියන්නේ අවබෝධයක්. එහෙමයි. තේරුණාද? ඒක සංඥාවක් කිව්වට ඒක අවබෝධයක්. අවබෝධයක්. එතකොට ඒ ධර්ම සංඥාවක් කියන්නේ මෙල්ලෝ ඒ වස්තුව පිළිබඳව යථා ස්වභාවයයි තිබෙන්නේ සංඥාවක් හැටියට මම කියන එක තේරෙනවා. එතකොට ඒ නිසා උන්වහන්සේලාට සංකල්පනානත්වයක් උපදින්නේ නැහැ. තේරුණා. එතකොට සංකල්පනානත්වය නැති නිසා වේදනාවක්. චන්දනානත්වයක් උපදින්නේ? චන්දනානත්වය නැති නිසා පරිලාහනානත්වයක් උපදින්නේ නැහැ. පරිලාහනානත්වය නැති නිසා පරිේෂණානානත්වයක් උපදින්නේ එතකොට ඒවංකෝ භික්කවේ ධාතු නානත්තම් පටිච්ච උප්පජ්ජති සංඥා නානත්තම් මෙන්න මහණෙනි මෙසේ ධාතු නානත්තේ නිසා සංඥා නානත්තේ උපදිනවා සංඥා නානත්තේ නිසා මේ සංකල්ප නානත්තේ උපදිනවා සංකල්ප නානත්තේ නිසා චන්ද නානත්තේ උපදිනවා චන්ද නානත්තේ නිසා පරිලාහ නානත්තේ උපදිනවා පරිලාහ නානත්තේ නිසා පරිේෂණා නානත්තේ උපදිනවා කියලා භාග්‍ය බුදුහාමුදුරුවෝ දේශනා කළා. එතකොට ඒ සත්‍ය දැන් සත්‍ය වශයෙන්ම මේ සසරක ගමන් කරන්නේ මෙන්න මේ නානත්වය පිරිසිඳ අවබෝධ කරන්ට බැරි නිසා. එතකොට භාග්‍යවත් බුදුහාමුදුරුවෝ මේ මෙන්න මේ ධර්මය මොන ධර්මයේද මේ 13 අනත්තේ පිරිසිඳ අවබෝධ කරන විදිය කියන. ඇයි මේක අපිට අවබෝධ වෙන්නේ නැත්තේ? දැන් අපි දැන් කිව්වහම තේරෙනවනේ. ආ කිව්වහම තේරෙනවනේ. ඔව්. ඇයි මේක අවබෝධ වෙන්නේ නැත්තේ? උපාදානයි. ඔව්. ඇයි? මොකක් නිසාද? අවිද්‍යාව. ඔව්. අවිද්‍යාවෙන් වෙලිලා තණ්හාවෙන් බැඳිලා මේ ඔව් දික්තියක් සින්සයින්න්සේ අවබෝධ කරගත්තත් එහෙම හිටපොයි. ඒ කියන්නේ දැන් හිතන්නක සුනීත සෝපාක හරි හරි අවබෝධ වෙච්ච අයත් එහෙම ඇලි ගැලි එහෙම නැහිටි ඒ වුණාට අවබෝධ වුණානේ. ඔව් අවබෝධ වුණහින් පස්සේ තමයි ඒ මේ මේ මේ සංඥ මේ මේකෙන් මිදෙන්න පුළුවන්. දැන් අපි දැන් මේක දැන් මම කියන්නේ ඒක තමයි. දැන් අපි අවබෝධය. දැන් අපි අහගන්නවා. දැන් මේ අහගන්නකොටත් ඒක ෂේ වෙන ගුණය තමයි වැඩෙන්නේ. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවලට අදාළ වූ දෙයක් තමයි වැඩෙන්නේ. නමුත් අපිට මේ අවබෝධයේ තුල ඉන්න බැරි ඇයි? කොහොමද කරන්නේ? අවිද්‍යාව දැන් මේක අහලා මෙතනින් නැගිටලා යනකොට මොකද වෙන්නේ? ඒ හිත අවිද්‍යාවෙන් වැහෙනවා. ඔව්. ඒ නිසා අවිද්‍යාවෙන් වහා ගන්න නිසා මේ සත්‍යයට මේ අවබෝධය තුල ඉන්න. ඒ නිසා අපි ඒකට උත්සාහ කරන්න ඕන. වීරිය කරන්න ඕන. ඒ උත්සාහයෙන් වීරියෙන් තමයි මේක මේ මේ අවබෝධ කරගන්න පුළුවන් කියලා තියෙන්නේ. දැන් නිවන් දකින්න කෙලස් තියන කෙනෙක්. ඒ කියන්නේ නිවන් දකින්න එන්නේ කෙලෙස් තියෙන කෙනෙක්. ඒ ඇවිල්ලා සිත අවබෝධ කිරීමෙන් උන්වහන්සේලා නිවන් දකිනවා. එතකොට හැබැයි සෝපාක දැන් හිටියේනේ කසලෝ මේව කරගෙන සුනීත සෝපාක ඒ අය. එතකොට ඒ අයට ඒ අවබෝධය තිබුණ නැහැනේ. මොන අවබෝධය? මේ ධර්ම පිළිබඳව අවබෝධයක් තිබුණ නැහැ. එතකොට අවබෝධය ඇති වුණේ කොහොමද? දේශනය. ඒක ඊට පස්සේ උන්නහ ඒ ඇයිට අවබෝධ කරගන්න හැකියාව ලැබුණා. එතකොට අවබෝධ කරයින් පස්සේ මේ ඒ ඇයිට 13 අනත්තයක් සංඥාන අනත්තයක් එහෙම එකක් පනවන්න. තේරුණා? මම ගැටලු තියෙනවද මම කියපු කාරණාට? මේ කාරණා කීයක් ගැන කතා කරා? 18ක්. ධාතු වශයෙන් ගත්තාම කොච්චරක් තියෙනවද? 18ක් තියෙනවා. ඊට පස්සේ 13 අනත්තේ නිසා මොකද උපදින්නේ? සංඥානානත්තයක් උපදිනවා. දැන් 13 අනත්තයක් නැත්තම් මොකද වෙන්නේ? සංඥානානත්තයක්. මම උදාහරණයකට කිව්වා දැන් ආකාස සංඥා එතනෙ. දැන් යන තැන හසනම් තියෙන්නේ. හිස් බවක් නම් දැනෙන්නේ. එතන මොකද්ද? එතන උපදින හැම සත්වයකටම තියෙන යම යන තැන අහස නම් ශුන්‍ය බවක් නම් එයාට උපදින්නේ එකම සංඥා. ඒ පිළිබඳව තියෙන සංඥා. ඒ නිසා ආකාස සංඥා එතන ඉන්න දෙවියට ඒ ආකාසය පිළිබඳව උපදින සංඥා විතරයි. එතකොට දැන් අපිට මොකද වෙලා තියෙන්නේ? සංඥා වැඩි. ඔව්. 13 අනත්ත්‍ය 13 අනත්ත්‍යක් තියෙනවා. ඒ දැන් ඇහෙන ශබ්දේන විතර ටිකකින් ඇහෙන්නේ. දැන් දකින්න රූපේන විතර තව ටිකකින් දකින්නේ. එතකොට මේ විවිධ නානත්ත්‍යක් තියෙනවා. ඒ නිසා මේ සංඥා නානත්ත්‍යක් උපදිනවා. ඒ නිසා සංකල්ප නානත්ත්‍යක් උපදිනවා. විවිධ කැමැති උපදිනවා. විවිධ කැමැති උපදිනකොට විවිධ ගිනි ඇතුලේ හට ගන්නවා. අන්නේ ගින්න නිවන්න තමයි මේ කරන පරීක්ෂණ. ඉතින් උදේ ඉඳලා හවස වෙනකම් මොකද කරලා තියෙන්නේ? පරීක්ෂණය කරලා. මොකක් ගැන? දිරණ ලෝකේ දිරණ අපිත් දිරණ ගමන් දිරණ එකක් ගැනම පරීක්ෂණය කරලා ඇති. අපිත් මැරෙන ගමන් මැරෙන එකක් ගැනම පරීක්ෂණය කරලා ඇති. අපිත් උපදින ගමන් උපදින එකක් ගැන පරීක්ෂා කරලා තේරුණා. හොඳයි. මෙලි තේරුණා. හොඳයි. දැන් අපි සූත්‍ර සාකච්ඡාව යමු. මේක කරේ කියලා. ඒකට අවශ්‍ය වටපිටාව. හොඳයි. දැන් මං කියුවා ඇයි අපිට මේක තේරෙන්නේ නැත්තේ, අවබෝධ වෙන්නේ නැත්තේ? අවිද්‍යාව නිසා. ඒ අවිද්‍යාවෙන් වැහිච්ච නිසා මේ සත්‍යයට මේක තේරෙන්නේ. අවිද්‍යාව යම් මොහොතක දුරු වුණා නම් ඒ සත්‍යයට මේක අවබෝධ වෙනවා, තේරෙනවා, දැන් තියෙන මට්ටමට වඩා තේරෙනවා අවිද්‍යාව දුරු වෙන ප්‍රමාණය අනුව. බලමු බුදු පියාණන් වහන්සේ මොකද දේශනා කළ තියෙන්නේ කියලා. මේ අවිද්‍යා සූත්‍රය. පුරිමා භික්ඛවේ කෝටි නපඤ්ඤායති අවිජ්ජාය ඉතෝ පුබ්බේ අවිජ්ජා නහෝසි අතපච්ච අසම්භවීති එවමෙතම් භික්ඛවේ උච්චති අතචපන පඤ්ඤායති ඉදප්පච්චය අවිජ්ජාති. පුරිමා භික්ඛවේ කෝටි නපඤ්ඤායති අවිජ්ජාය. මහණෙනි, පුරිමා මුල් කෙලවර, මේ අවිද්‍යාවේ මුල් මුල් කෙලවරක් පේන්නේ නැහැ. පටන් ගැම්මක් පේන්නේ නැහැ. ඉතෝ පුබ්බේ අවිජ්ජා නහෝසි, මෙතනින් එහා අවිද්‍යාව තිබුණ නැහැ. මෙන්න මෙතනින් එහා වැත්තේ තමයි අවිද්‍යාව හැටගත්තේ කියලා පෙන්වන්න පුළුවන් කම නැහැ. එහෙම වුණත් එවමේ තම්බික්ක වේ උච්චති, මේක මෙහෙම වුණත් මහණෙනි, අතචපන පඤ්ඤාය තිදප්පච්චේත අවිජ්ජා. අවිද්‍යාව කියලා කියන්නේ මහණෙනි ඉදප්පච්චේතයි. ඉදප්පච්චේතා කියලා කිව්වේ දැන් මේ උගන්වලා තියෙන ඉදප්පච්චේතාවය කියන්නේ මොකද්ද? ඉදප්පච්චේතාවය කියන්නේ මොකද්ද? මම ගෝ මේක න්‍යාය ධර්මයක්. මේක මතක තියාගන්න ඕන. අපෝ කියන්නේ මේක මතක තියාගන්න ඕන. කොහොමද? ඒ ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්මින් අසති ඉදං නොහෝති. මේක න්‍යාය ධර්මයක්. මේක න්‍යාය ධර්මයක්. මේක සිහි වැඩි යුතු එකක්. ඒ නිසා මේක මේකම් මේක නොදෙන නිවන් දැකීමක් නෑ. මොකද ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්මින් අසති ඉදං හෝති. ඒකට කියනවා ඉදප්පච්චේතාවය කියලා. මොකද මෙය ඇති කල්හි මෙය වේ. මෙය නැති කල්හි මෙය නොවේ. මොකද්ද න්‍යාය ධර්මය? ඉදං ඉමස්මින් සති ඉදම්ම සෝති. ඉමස්මින් සිකන් ඉදම්ම සෝති. ආ. ඒ කියන්නේ මේ ඇතිකල්ලි කියනකොට මොකද්ද තේරෙන්නේ? මේ ඇතිකල්ලි කියනකොටම හේතු ටික. ආ. ඒ හේතු ඇතිකල්ලි මේක තියෙනවා. මේක වේ. ඉමස්මින් අසති මේ නැති කල්ලි කියන්නේ මේ හේතු ටික නැති කල්ලි මෙය නොවේ. බලමු දැන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්න මොකද්ද? මේ අවිද්‍යාව කියන එකේ කෙලවරක් පේන්නේ නැහැ. මෙතනින් පෙර අවිද්‍යාව තිබුණ නැහැ. මෙන්න මෙතන ඉඳලා තමයි අවිද්‍යාව හටගත්තේ කියලා කාට හරි කියන්න පුළුවන් කමකුත් නැහැ. හැබැයි එහෙම වුණත් අවිද්‍යාව කියන්නේ මොකද්ද? ඉදප්පච්චයයි. ඉදප්පච්චයයි කියලා කියන්නේ මේ ඇති කල්ලි මේ වේ, මේ නැති කල්ලි මේ නෝ. එහෙනම් යමක් තියෙනකොට තමයි මේ අවිද්‍යාව තියෙන්නේ නේද? එතකොට ඒ යමක් නැත්තම් අවිද්‍යාව නෝ නෑ. දැන් යමක් තියෙනකොට තමයි අවිද්‍යාව තියෙන්නේ. මොකක්ද ඒ යම? ඔන්න විස්තර කරනවා. අවිජ්ජප්පහං භික්ඛවේ සහාරං වදාමි නෝ අනාහාරං කෝච ආහාරෝ අවිජ්ජාය පංච නීවරණා නිස්ස වචනීය. මොකද්ද අවිද්‍යාව කියන එක? මහණෙනි, ආහාර ඇතිවම තියෙන එක. ආහාරයක් නැතුව පවතින එක නෙවෙයි. එහෙනම් ඒක ආහාර කියලා කියන්නේ මොකද්ද? හේතු. හේතු. දැන් කය පවත්තන්න කයට ආහාර මොනවද? එහෙනම් ආහාර තමයි හේතු. තේරුණාද? ඇහැ පවත්තන්න මොකද්ද ආහාරය? රූපය. ආ. ඒ රූපය තමයි ආහාර. එහෙනම් මේ අවිද්‍යාව පවත්තන්න ආහාරයක් තියෙනවා. ඒ ආහාරය මොකද්ද? පංච නීවර. අවිද්‍යම් පහම් භික්කවේ සහාරං වදං. මේ අවිද්‍යාව කියලා කියන්නේ ආහාර සහිත එකක්, ආහාර රහිත එකක් නෙවෙයි. තේන ආහාරයක් තියෙනවා අවිද්‍යාවට. මොකක්ද අවිද්‍යාවට තියෙන ආහාරය? පංච නීවරණ. නීවරණ නිස්සවචනීය සුදුසුම වචනේ මොකද්ද? පංච නීවරණ. පංච නීවරණය කියීම සුදුසුයි. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. දැන් පංච නීවරණ කියන්නේ මොකක්ද? මේ පහ. මේ පහ පංච නීවරණ. මේ පංච නීවරණ ආහාර කරගෙන ඉන්නේ කවුද? ආහාර කරගෙන ඉන්නේ මොන ධර්මතාවයේද? අවිද්‍යාව නැමැති ධර්මතාවය ආහාර කොටගෙන ඉන්නේ කවුද? මොනවද? පංච නීවරණ. ඒතර පංච නීවරණ දැන් අපි හිතමු මේ පංච නීවරණ ධර්මය මේ සෑම මොහොතකම ධර්මයෙන් සිත ඈත්ුනේ යම් මොහොතකද ඒ මොහොතේ පටන්ම ලියලලා වැඩෙන එකක් තමයි මේ පංච නීවරණ. අපි හිතමු නිකං කෑම ඉලලා තියෙන කියලා කවුරු හරි කියන. දැන් මොකක්ද ඇති වෙන්නේ? කන්නේ අදහසක් ආවා. දැන් සැකේකුත් නැද්ද? අද කෑම හොඳයිද දන්නේ නැහැ. අද කෑම. දැන් මේ මොකද්ද? දැන් හිතමු දැන් වැඩට යන්න තියෙනවා. දැන් ඔය අදහස එනවනේ උදේ නැගිට්ටාම. දැන් මොකද? සීතලද දන්නේ නැහැ. ගිහිල්ලා ඒ ධර්මයේ පිළිබඳව දැන් මේ ධර්මයේ ධර්මානුකූලව අපි මෙනෙහි නොකරන හැම අවස්ථාවකම මේ හිත පංච නීවරණයෙන් වසා ගන්න. හැබැයි මේ පංච නීවරණ කිව්වහම මොනවද? කාම ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්දේ, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ පංච නීවරණ වලින් මේ ධර්මයෙන් තොර වුණු මනස හැම මොහොතකම වසා ගන්න. එතකොට මේ අපි ධර්මයෙන් තොරව යමක් හිතනවා කියන්නේ මොකද්ද? පංච නීවරණ වැඩිවීමක් තමයි කරන්නේ. අවිද්‍යාව ඒ කියන්නේ පංච නීවරණ පෝෂණය කරනවා කියන්නේ මොකක්ද? අවිද්‍යාව පෝෂණය කළා වෙනවා. තේරුණාද? එතකොට මේ හැම මොහොතකම උපදින්නේ පංච නීවරණ ධර්මයන්. බණහන වෙලා වෙන්නේ ධර්මානුකූල ස්වභාවයෙන් මිදුණු ගමන් ඒ හිත ක්‍රියාත්මක වෙන්නේ මොකේද? පංච නීවරණේ. පංච නීවරණේ ඒක සමහර වෙලාවට ප්‍රධාන කාමච්ඡන්දේ වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒ පහෙන් ඉස්මතු වෙලා තියෙන්නේ ව්‍යාපාදේ වෙන්න පුළුවන්. හැබැයි සමහර වෙලාවට තීන මිද්දේ වෙන්න පුළුවන්. අපි අද පන්සල් යමු. අද නම් ඕනේ නැහැ. මොකද? තීන මිද්ද. ආ සිතේ සහ සිතුවිලි වල කිලිටි මේ ඔව්. මැලි බව. එතකොට මොකද්ද? තීන මිද්ද. ඊට පස්සේ අපේ හිත විසිරෙන ස්වභාවයකින් යුක්ත නම් මොකද්ද? උද්දච්ච කුක්කුච්ච. ඒ ධර්මයන් පිළිබඳව සැකයක් ඇති වෙනවා. මට මෙහෙම වෙයිද දන්නේ නැහැ. මට අද කන්න තියෙද දන්නේ නැහැ. අද මේවා හදලා තියෙද දන්නේ නැහැ. අද මේ ඒ ධර්මයන් පිළිබඳව සැකය පහළ වෙන මොකද්ද? එතකොට හැම වෙලාවෙම මොක නැත්? මොන වෙලාවටද නැත්තේ? පංචමීවරණේ නිදි චිතන විතර. මේ පහ තියෙන වෙලාවට ඒ පහ නැහැ. මොන පහද? සද්ධාව තියෙන වෙලාවට. විරිය තියෙන වෙලාවට. සතිය තියෙන වෙලාවට. සමාධිය තියෙන වෙලාවට. ප්‍රඥාව තියෙන වෙලාවට මොන පහද නැත්? මේ පහ නේ. නීවරණ පහ නැති වෙන. සද්ධාව කියන්නේ මොකක්ද ඒකට? හොඳයි ඉස්සරහට ඒටි ඔක්කොම හොයනවා. අපි ක්‍රමානුකූලව කතා කරගෙන යනවා. එතකොට අවිද්‍යාවට ආහාර මොනවද? පංච නීවරණ. දැන් මේ මේක මෙහි මෙහෙම ස්වභාවයක් තියෙනවා කියලා තේරෙන්නේ සතියට පමණයි. ඒක ඇහැට ගෝචරයි නෑ. වෙන කිසිඳු ඉන්ද්‍රියයකට ගෝචර නෑ. ප්‍රඥා ඉන්ද්‍රියට, සති ඉන්ද්‍රියට තමයි මේක ගෝචර. එතකොට පංචප්පහම් භික්කවේ නීවරණේ සහාරේ වදාමි නොඅනාහාරේ. කෝචාහාරේ පංචානං නීවරණාන තීනි දුස්චරිතා නිස්ස වචනීය. මේ අවිද්‍යාවට ආහාරය තමයි පංච නීවරණ. පංච නීවරණ කියලා කියන්නේත් මහණෙනි ආහාරයක් ඇතුවම පවතින එක. මොකද්ද පංච නීවරණ වලට තියෙන ආහාර? මේ කාමච්ඡන්දයට, ව්‍යාපාදයට, තීනමිද්දයට, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡාව. මේ හැම මොහොතකම හිත වසාගෙන පවතින මේ පංච නීවරණ ධර්මයන්ටත් ආහාරයක් තියෙනවා. ඒක අනාහාරයකින් පවතින එකක් නෙවෙයි. ඒකට මොකද ආහාරය? තීනි දුස්චරිතානි. තිවිද දුස්චරිත. තිවිද දුස්චරිත කියලා කිව්වේ මොනවද? කාය. දුස්චරිත කියලා කියන්නේ කිලිටි හැසිරීමයි. කිලිටි හැසිරීම කියලා කියන්නේ සිතෙන් කිලිටි සිත කය වචනේ කියන තුන් දොරටයි තුන් දොරින් කිලිටි හැසිරීමක් තියෙනවනම් කිලිටි හැසිරීමක් කිව්වේ වැරදි හැසිරීමක් කිව්වේ ධර්මයෙන් තොරව සිතින් කයින් වචනෙන් හැසිරීමක් තියෙනවනම් අන්න ඒ හැසිරීම ත්‍රිවිද දුස්චරිතය කාය වාක් මන කියන මේ තුන් දොරෙහි තියෙන දුස්චරිතය පංච නීවරණයන්ට ආහාරයක් වෙනවා. තේරුණා? මොකද්ද පංච නීවරණයන්ට ආහාරය? කියන තුන් දොරෙහි කිලිටි හැසිරීම. හොඳයි. එතකොට මේ කිලිටි හැසිරීමටත් හේතුවක් තියෙනවා. ඒකත් හේතුවක් ඇතුවම පවතින එකක්. ඒක හේතු නැතුව පවතින එකක් නෙවෙයි. කියන ටික තේරෙනවා නේද? එතකොට මොකක්ද ඒකට තියෙන හේතුව? දුස්චරිතානම් තීනිප්පහම් භික්කවේ දුස්චරිතානි සහාරානි වදාමි නොඅනාහාරානි කෝචාහාරෝ තින්නන්නම් දුස්චරිතානම් ඉන්ද්‍රිය සංවරෝ ඉන්ද්‍රිය සංවරෝ නිස්සවචනීය. මේ ත්‍රිවිධ දුස්චරිතයන්ට ආහාරය මොකද්ද? ඉන්ද්‍රිය අසංවරයේ ගීම සුදුසු. ඒක තමයි සුදුසු. මොකද්ද? ඉන්ද්‍රිය අසංවරය කියලා කිව්වේ. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ඉන්ද්‍රියන්ගේ අසංවර භාවය තමයි මොකේට හේතුවද? ත්‍රිවිධ දුස්චරිතයන්ට හේතුව. එතකොට ඒ ත්‍රිවිධ දුස්චරිතයන්ට හේතුව තමයි ත්‍රිවිධ ඉන්ද්‍රිය අසංවර භාවය. තේරුණාද? දැන් ඉන්ද්‍රිය අසංවර භාවය නිසා මොකක්ද ඇති වෙන්නේ? ත්‍රිවිධ දුස්චරිතය ඇති වෙනවා. ත්‍රිවිධ දුස්චරිතය නිසා මොකක්ද වෙන්නේ? පංච නීවරණ වෙන්නේ. පංච නීවරණ නිසා මොකද්ද වෙන්නේ? අවිද්‍යාව වැඩි. දැන් ත්‍රිවිධ දුස්චරිත කිව්වහම අපි හොරගම් කරන්න ඕනේ නැහැ. තේරුණා? ඒක සදාචාරයේ සම්බන්ධව තියෙන ප්‍රශ්නයක්. තේරුණා? ඒක මේ සමාජයේ පිළිබඳව මේ අපේ සම්මුතියින් පිළිබඳව තියෙන ප්‍රශ්නයක්. එතකොට දුස්චරිතය කියලා කියන්නේ මේ සසර පැවැත්මට හේතු වෙන දේ. දැන් හොඳයි. එතකොට මේ ඉන්ද්‍රිය සංවරය, ඉන්ද්‍රිය සංවරය කියන එක හේතු ඇතුවම ආහාර සහිතවම පවතින එක. ආහාර නැත්නම් මේ ඉන්ද්‍රිය සංවරය මොකද වෙන්නේ? පවතින්නේ. ආ. ඉන්ද්‍රිය සංවරයට ආහාර තියෙන්න ඕන. අසංවරයට. ඉන්ද්‍රියේ ආහාර නැත්නම් මේ ඉන්ද්‍රිය සංවරය පවතින්නේ නැහැ. මොකද ඉන්ද්‍රිය අසංවරයට තියෙන ආහාර? නෝ අනාහාරං කෝච ආහාරෝ ඉන්ද්‍රිය අසංවරස්ස අසතා සම්පජන් නිස්ස වචනීය. මොකද්ද අසතා සම්පජානිස්ස? මේ සම්පජන්නේ කියලා කියන්නේ සිහියටයි. එතකොට මේ ඉන්ද්‍රිය අසංවරයට හේතුව මොකද්ද? ආහාරය මොකද්ද? සිහිය. ආ, සිහිය නොපවැත්වීමයි. සිහිය නොපවැත්වීමයි. දැන් සිහිය පවත්වන්න බැරි වුණාම මොකද වෙන්නේ? දැන් දැන් ඉන්ද්‍රිය අසංවරයෙන් කවුරු හරි ඉන්නව දැක්කොත් මොකද දැනගන්න ඕන? සිහිය නැති බව. දැන් අර ඒ ඉන්ද්‍රිය සිහිය නැති වුණාම මේ එයාට ඒ ලෝකය සත්‍යයක් වෙනවා. මම උදාහරණයක් කියන්නම්. දැන් අපි හීනයක් දකිනවා. හීනය දකින්නකොට ඒ හීන දකින්න වෙලාවට ඒ හීන ඇත්තද බොරුද? ඇත්තක් කියලා හිතනවා, බොරුවක් කියලා හිතනවා. ඇත්තක් කියලා හිතනවා. දැන් මේ දකින්නේ හීනය. මේ හීනේ දකින්නකම් සත්‍යයක්. හැබැයි සත්‍ය අවබෝධ කරපු කෙනාට මේක මොකද්ද? මේක හීනය. එහෙනම් සත්‍ය අවබෝධ කරන තුරු විතරයි මේක ඇත්තක් කියලා තියෙන්නේ. තේරුණාද? මේක මේක මුලාවක්, බොරුවක්, හීනයක්, මායාවක් වෙන මොකක්ම දවසට සත්‍ය අවබෝධ කරපු දවසට. එහෙනම් මේ ඉන්නේ හීන ලෝකෙක. හොඳයි. එන්නේ වගේ. එතකොට දැන් අපි කතා කළා සිහිය නොපවැත්වීම හේතුව, සිහිය නොපවැත්වීම ආහාරයක් වෙන මොකේටද? ඉන්ද්‍රිය අසංවරයට. ඉන්ද්‍රිය අසංවරයේ ආහාරයක් වෙන මොකේටද? ත්‍රිවිධ දුෂ්චරිත වලට. ත්‍රිවිධ දුෂ්චරිතය ආහාරයක් වෙනවා පංච නීවරණ වලට. පංච නීවරණයට ආහාරයක් වෙනවා, පංච නීවරණේ ආහාරයක් වෙනවා අවිද්‍යාව. අවිද්‍යාව ආහාරයක් වෙනවා මේ සංසාර ගමනට. තේරුණා? හොඳයි. එතකොට මේ සිහිය පවත්වන්න බැරි, සිහිය නොපව, සිහියේ පිහිටා සිහිය පිහිටා සිටින්ට බැරි, සිහිය පවත්වන්න නොහැකි, ඒකටත් ආහාරයක් තියෙනවා. අපිට සිහිය පවත්වන්න බැරි ඒකට ආහාරයක් තියෙනවා. දැන් අපි කවුරු හරි ඉන්ද්‍රිය අසංවර භාවයෙන් ඉන්නවනම් සිහිය. ඒ කියන්නේ මොකක්ද? සිහිය නැහැ. සිහිය නැහැ. අපි ඇහි අසංවර නම් ඒ කියන්නේ මොකද්ද? ඒ ඇහැ පිළිබඳව සිහිය නැහැ. කනේ අසංවර නම් කන පිළිබඳව සිහිය. එතකොට ඒ අනුව දැනගන්න ඕන, ඔන්න දැන් මට සිහිය පිහිටියා, දැන් සිහිය නැහැ. අන්න ඒක නිසා මේ අසංවර නම් අනුකම්පාව තමයි උපදවන්න ඕන. හොඳයි. එතකොට ඒ සිහිය පවත්තන්ට බැරි ඇයි? කෝච ආහාරෝ අසතා සම්පජඤ්ඤස්ස. මේ සිහිය පවත්තන්ට බැරි එකට ආහාරය මොකද්ද? අයෝනිසෝ මනසිකාරස් කාර අයෝනිසෝ මනසිකාරෝ නිස්ස වචනීය. මොකද්ද සිහිය පවත්තන්න බැරි? අයෝනිසෝ මනසිකාරස්. ඒ කියන්නේ මොකද්ද? මනසිකාරය යෝනිසෝ අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද? ඒ කියන සිහිය පවත්තන්න. හරියට. සිහිය අන්නේ තමයි මේතන මේ එක වගේ එක ස්වභාවයෙන් තියෙන දෙකක්. හැබැයි මේක හොඳට තේරුම් ගන්න ඕනේ. නැත්නම් ඒක තේරෙන්නේ නැහැ. එතකොට සිහිය පවත්තන්න බැරි ඇයි? අයෝනිසෝ. අයෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද එතකොට? ධර්මානුකූලව යමක් මෙනෙහි කරනවා නම් ඒ වෙලාවේ මොකද කියන්නේ? දැන් අපි ධර්මානුකූලව අපි ඇහැ පිළිබඳව දකින්න මොකද්ද? යෝනිසෝ මනසිකාරය. ධර්මයේ මෙනෙහි කරනු මොකද්ද? යෝනිසෝ මනසිකාරය. ඒ ධර්මයේ මෙනෙහි කිරීම නිසා මොකද්ද පවතින්නේ? සිසි. ධර්මයේ මෙනෙහි නොකරන වෙලාවට අසීරිස්. තේරුණා. එතකොට මේක ඒක නැත්තම් මේක නැහැ. මේක නැත්තම් ඒක නැහැ. ඉදප්පච්චය. තේරුණා. එන්නේ ඒකයි මේකට කියන්නේ ඉදප්පච්චයයි කියලා. දැන් යෝනිසෝ අයෝනිසෝ මානසිකාරයට අයෝනිසෝ මානසිකාරය නිසා මොකක්ද ඇති වෙන්නේ? සිහිය පවත්තන්න බැරි වෙනවා. සිහිය පිහිටන්නේ නැහැ. තේරුණා. ඇයි? ධර්මානුකූල මෙනෙහි කිරීම නැහැ. තේරුණා. දැන් අපි දන්නවා සිහියෙන් තමයි සිහිය තමයි සිතට පිළිසරණ. හැබැයි මම දන්නවා. හැබැයි අපි ඒක දැන් ඇහැට රූපයක් ගැටෙනලාදී ඒක ධර්මානුකූලව මෙනෙහි කරේ නැත්නම් එතන සිහිය තිබුණා කියන්න බෑ. එහෙමයි. එයාරක දැනන් හිටියට එයාට එතන සිහිය පහළ වෙලා නෑ. ඇයි ඒ පහළ නූනේ? ධර්මානුකූල මෙනෙහි කිරීම නෑ. ධර්මානුකූල මෙනෙහි කරා නම් අන්න සිහිය පවතිනවා. තේරුණා නේද? දැන් ඒක තමයි මම කිව්වේ. දැන් මේ ඉන්නේ නේද? මේ හීනයක් දකින්නේ. ඇයි? දැන් සිහියෙන් සිහියෙන් ඉන්නා වගේ හිටියට. දැන් මේ සිහියෙන් දින්නේ. අවසියෙන් ඉන්න ගමන් මේ එක එක වස්තුන් දැකලා අපි හිතනවා මේක ඇත්තක් කියලා. හරියටම කිසිදු වෙනසක් නැහැ. හරියට අර හීනේ දකින්නෙට ඒ හීනේ ඇත්තක් නේ. ඒගනේ දුවන්න හදනවා, කෑ ගන්න හදනවා ඈ. ඒ හීනේ ඇත්තක් නිසා. හැබැයි ඇහැරුණාම තමයි දන්නේ හීනේ බොරුවක්. එහෙනම් මෙන්න මේ දකින්න හීනෙන් ඇහැරුණු දවසට තමයි දන්නේ මෙන්න හීනයක් බව. හොඳයි. ඒ අයෝනිසෝ මානසිකාර්යයටත් ආහාර ඇතුවමයි පවතින්නේ. අයෝනිසෝ මනසිකාරය කියන ස්වභාවය පවතින්නේ ආහාර ඇතිවමයි. එතකොට අයෝනිසෝ මනසිකාර පහම් භික්කවේ සහාරං වදාමි නොවන ආහාරං කෝචාහාරෝ අයෝනිසෝ මනසිකාරස්ස අසද්ධීය නිස්ස වචනීය. මොකද්ද අයෝනිසෝ මනසිකාරය පවතින්නේ කුමක් ආහාර කරගෙනද? අසද්ධාව. අසද්ධාව කියන්නේ මොකක්ද? ශ්‍රද්ධාව නැති බව. දැන් සද්ධාව කියලා කියන්නේ මොකක්ද කියන්නේ? ධර්මයේ කියන්නේ. ධර්මය. මොකද්ද දැන් හට්ටි මේ සද්දෙන් අපි අපරාධේ නම් මම මේ සද්ධාවන්ත පින්වතුනි කියලා කියන්න ඕන. බුද්ධ ධම්ම සම්මුත්‍ය විතරක් නැත්‍රේ කෙරෙහි විශ්වාසය. බුදුහාමුදුරු කියන්නේ කවුද? බුදුහාමුදුරු. බුදුහාමුදුරු හේවි මොකද්ද? නිවන කියන්නේ මොකක්ද? සංසාරය කියන්නේ මොකක්ද? බුදුහාමුදුරුවෝ දැන් මම හැමදාම ඔබ කියන බුදුන් වහන්සේට කියනවා මොකද්ද? බුදු බෝසතාණන් වහන්සේ වශයෙන් හෙව්වේ මොකක්ද? උන්වහන්සේ සතර පෙර නිමිති දැක්කා. දැක්කහම තේරුණා මේක මොකද්ද? මහල්ලෙක් දැක්කා. ලෙඩෙක් දැක්කා. මලමිනියක් දැක්කා. මේකෙන් තේරුණා මොකද්ද? මේ ජරාව, මේ සත්වයෝ දිරා යනවා. ඒ වගේම ලෙඩ වෙනවා. ඒ වගේම මරණයටපත් වෙනවා. තේරුණා. ඒතකොට බෝසතාණන් වහන්සේ හිතුවේ කල්පනා කළේ මෙන්න මේන් අත්මිදෙන්න ඕන. කොයින් අත්මිදෙන්නද? ජාති ජරා ව්‍යාධි මරණයෙන් අත්මිදෙන්න ඕන. එහෙනම් බුදුහාමුදුරුව කියන්නේ කාටද? අර ජාති ජරා ව්‍යාධි මරණ දුකින් නිදහස් වුණු කෙනෙක්. එතකොට ඒ උතුමන් වහන්සේ අන්නේ ජාති ජරා ව්‍යාධි මරණ ස්වභාවයෙන් අත්මිදිලා එයින් දැන් උන්වහන්සේගේ බලන්න. උන්වහන්සේ බෝධිසත්ව සත්ව අවදීදී උන්වහන්සේට ඇති වුණේ මේ සියලු සත්වෝම මේකේ ගැලිලා ඉන්නවා. මොකේද? ජාති ජරා ව්‍යාධි මරණවල. එතකොට එයින් අත් මුදවන්න ඕන. අත් මිදෙන්න ඕන. ඒකට මගක් හොයන්න තමයි උන්වහන්සේ අභිනික්‍රමණය කළා. ඒ බෝධි මූලයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. එතකොට උන්වහන්සේගේ අභිප්‍රාය උනේ මොකද්ද? සත්‍ය. සියලු සත්වෝ මෙතනින් අත් මුදවන්න. අත් මුදවන්න. මොකෙන්ද? ජාති ජරා ව්‍යාධි මරණ තුකේ. හොඳයි. දැන් ගිහිල්ලා ආචාර්යවරුන් ළඟ ගිහිල්ලා දැන් එහෙම ගිහිල්ලා දැන් කොහොම හෝ මේ සත්‍ය ඒ තැන්වල නැති නිසා උන්වහන්සේ සොයම්බූ ඥාණයෙන් අවබෝධ කළානේ. අවබෝධ කළායින් පස්සේ මොකද හිතුනේ? සියලු සත්‍යව මුදවන්න හිතුණාද? නෑ. සියලු සත්‍ය තේරුම් ගන්න කන්නේ. ආ එහෙනම් ධර්මය අවබෝධ වුණායින් පස්සේ තමයි තේරුනේ මේ ධහම කොච්චර ගැඹුරු එකක්ද කියලා. තේරුණාද? ඒ ධර්මය අවබෝධ වෙන්න මත්තෙන් උන්වහන්සේ හිතුවේ මොකක්ද? මේ සියලු සත්‍යව සසරින් ඈතට පමුණවන්න ඕන. හැබැයි ධර්මය අවබෝධ කළායින් පස්සේ තේරුණා මේක බොහොම සියුම් එකක්. ගැඹුරු එකක්. ඒ නිසා මේ අන්තිමේදී ධර්මය කියන්නත් නැහැ. ධර්මය කියන්න නැතුවත් නවතින්නේ හැදුවේ. ඇයි ඒ? මේ ධර්ම සිවි. එනම් බුදුහාම මට කියන්න දේශනා කරන්න උවමනාව උනේ බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ අන්න ඒ ජාති ජරා ව්‍යාධි මරණ දුකින් අත් මිදෙන්න මග කියූ උතුමන් වහන්සේ. එතකොට ධර්මය කියලා කියන්නේ ඒ ජාති ජරා ව්‍යාධි මරණ දුකින් අත් මිදෙන්න තියෙන මග ප්‍රතිපදාව ක්‍රමය මාර්ගය. තේරුණාද? ඒක සංඝ රත්නය කියලා කියන්නේ කවුද? ඒ මාර්ගයේ ගිය යන පිවිසුන උදවිය. මොන මාර්ගයටද? ජාති ජරා ව්‍යාධි මරණ දුක. එතකොට සද්ධාව කියලා කියන්නේ ඒ ත්‍රිවිධ රත්නත්‍රය කෙරෙහි තියෙන විශ්වාසය. ඔව් විශ්වාස කරන්න ඕනි ඇයි? නැතුව බෑනේ මේක පුරු. ආ එහෙනම් ඇයි මටත් මේ සසරි මිදෙන්න? මිදෙන්න. ඒ නිසා අචල සද්ධාවක් නේ ඕනි. නේද? සද්ධාවත් දෙආකාර. ඉතින් අමූලිකා සද්ධා, ආකාරවතී සද්ධා එහෙම තියෙනවානේ. ඒකට අපිට ඕනි අචල සද්ධාව. සෙලවෙන්නේ නැති එක. එතකොට අචල සද්ධාව තියෙන කෙනාට අටතැනක සැක නැහැ. එහෙමයි. මොකද්ද ඒ අටතැන? එයාට ඒ අචල සද්ධාවක් පිළිටන්නේ කාටද? සෝවාන් වෙච්ච කෙනෙකුට. ඒ මගට වැටිච්ච කෙනෙකුට සෝවාන් වුණු කෙනාට තමයි අචල සද්ධාවක් ඇති වෙන්නේ. එතකොට බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය කෙරෙහි පවතිනෝ නම් යම් විශ්වාසයක්. ඒ විශ්වාස කළ යුත්තේ ඇයි? සමහර අය බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය විශ්වාස කරනවා දිව්‍ය ලෝක යන්න. තේරුණාද? දැන් ඒක සද්ධාවද? නැහැ. ඇයි ඒ? සසර මිදෙන්නේ ආන්න. එහෙනම් මොකක් වැඩෙන්නේද? ඒක සසර වැඩිම පිණිස. එතකොට ඒක සද්ධාව කියන්න? නැහැ. ඒක සද්ධාව නොකියන්ටත් ඕනේ නැහැ. ඇයි ඒ? ඒක තමයි ආකාරවිතී සද්ධාව කියලා කියන්නේ. ඒකට මුලක් නැහැ. තේරුණාද? ඒ කියන්නේ ඒක ශක්තිමත් එකක් නෙමෙයි. තේරුණාද? එතකොට සද්ධා දැන් සමහර උදවිය මේ ත්‍රිවිධ රත්නය පිළිගන්නවා. කුමක් සඳහාද? දිව්‍ය ලෝක යන්න, බ්‍රහ්ම ලෝක යන්න, නොයෙකුත් සැප සම්පත් ළඟා කරගන්න. එහෙම මිතුන රෝන් විශ්වාස කරන උදවියත් නැත්තේ නෑ. එහෙම නේ. මට වැඩි හොඳ කට්ටිය දන්න. එතකොට ඒ අතර සමහර උදවිය මේ තුනුරුවන් විශ්වාස කරන බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ මේ ජාති ජරා ව්‍යාධි මරණ වලින් අත් මිදුණු උතුමන් වහන්සේ නමක්. ධර්මය කියලා කියන්නේ ඒ මාර්ගයයි. සංඝයා කියලා කියන්නේ මේ මගෙහි ගමන් කළ, මේ මගට පිවිසුණ උදවියයි. එතකොට මෙන්න මේ ත්‍රිවිධ රත්නය විශ්වාස කරන්න ඕන උමක් සඳහාද? මේ දුක් ජාති ජරා ව්‍යාධි මරණ සහිත මේ සසරින් එතර වෙන්න නම් බුදුහාමුදුරුව විශ්වාස කළ පුළුවන්. ධර්මය විශ්වාස කළ පුළුවන්. සංඝය විශ්වාස කළ පුළුවන්. කරන්න හම්බ වෙන්නේ. එනිසා යාට ඒ ත්‍රිවිධ රත්නය කෙරෙහි සද්ධාවක් ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි, දැන් අපිට සැකයක් තියෙනවා. මොකද පෙර හිටියේ දැන් ධර්මය නොදන්නා කෙනාට සැකයක් තියෙන. මොකද්ද පෙර හිටියෙත් මම, එයාට ඒක පැනවිලා තියෙන්නේ. මොකද පුංචි කාලෙත් හිටියේ මම, දැන් ඉන්නේ මම. තේරුණා? ඉස්සර ඉදිරියට යන්නේ මම. හැබැයි අචල සද්ධාවක් තියෙන කෙනා දන්නවා එයාට සැකයක් නැහැ. පෙර හිටියේ මම කියලා සැකයකු නැහැ. ඇයි? එයා දන්නවා පෙර මම, පෙර හිටියේ මම. හේතුඵල ටික. අනාගතයට යන්නෙත් හේතුඵල ටික. දැන් පවතින්නෙත් හේතුඵල ටික. ඒ නිසා පුබ්බන්තේ කංකති අපරන්තේ කංකති පුබ්බන්ත අපරන්තේ කංකති කියන ඒ සැක තුනක් නැති වෙනවා. කාටද නැති වෙන්නේ? වෙච්ච කෙනාට, මේ සසරින් එතර වෙන්න යන කෙනාට. දැන් තුනුරුවන් විශ්වාස කළොත් එහෙම දිව්‍ය ලෝක යන්න යාට පුබ්බන්තේ කංකති ඒක තියෙනවා. තේරුණා? දැන් මේ පෙර දුක් ඉඳලා විඳලා තමයි මනුස්ස ආත්මයක් ලැබුණේ. දැන් ඒක නිසා මොකද කරන්න ඕන? දිව්‍ය ලෝක යන්න ඕන. ආ, දැන්ම පින් කරගෙන දිව්‍ය ලෝක යන්න ඕනේ. ඒක මොකද්ද? ඒ කියන්නේ අනාගතයේ තියෙන සැකය. තේරුණා? මම මේ යන්නේ. ඔව්. එතකොට එයාට මේ හැමතැනදීම මොකද වෙලා තියෙන්නේ? උපාදානිය අඩු වෙලාද වැඩි වෙලාද? වැඩි වෙලා. වැඩි වෙලා. අවිද්‍යාවේ ගිලිල්ලද නැද්ද? ගිලිලා. තේරුණා නේද? ඒ නිසා අන්නේ සැකත් නැති වෙනවා කාටද? මේ සද්ධාව ඇති කෙනාට. තේරුණා? ඒ නිසා ආකාරවතී සද්ධාව ටොන් එකක් තියනවට වැඩිය අමූලික සද්ධාව අංශු මාත්‍රයක් වටිනවා. අචල සද්ධාව අංශු මාත්‍රයක් වටිනවා. එතකොට තව සැකයක් ඇති වෙනවා. මොකේද? ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව සැකයක්. සද්ධාව නැති කෙනාට අදහසක්වත් නැහැ. තේරුණාද? දැන් බුදුහාමුදුරුව සසරින් එයාට ඉතර වෙන්න ඕනත් නැත්නම්, එහෙම මේක ජාති ජරා ව්‍යාධි මරණ එහෙම එක දුකක් එයාට නැත්නම්, එහෙම එකක් දැනින්නෙත් නැත්තම්, එයාට මේ බුදුහාමුදුරුවෝ පිළිබඳවවත් ධර්මයේ පිළිබඳවවත් සංඝයා පිළිබඳව විශ්වාස කරන්න ඕන නෑ. එහෙම විශ්වාසයක් එයාට නෑ. අපි දැන් මේ විශ්වාස කරන්නේ ඇයි? මේ ජාති ජරා ව්‍යාධි මරණ දුක අපිට තේරෙනවා, අපිට දැනෙනවා. අපි දන්නෝ මේක දුකක් බව. මේකෙන් නිදහස් වෙන්න ඕනි නිසා ඕනි බව, මේක නිදහස් විය යුතු බව අපි දන්නවා. ඒ නිසා තමයි තුනුරුවන් විශ්වාස කරන්නේ. එතකොට අර තුනුරුවන් විශ්වාස කිරීමෙන් මොකද්ද වෙන්නේ? අර සැක නැති වෙනවා. මොන සැකද? අර పూర్ව අපර දැන් මේ සැක දුර වෙනවා. පුබ්බන්තේ කංකති අපරන්තේ කංකති පුබ්බන්ත අපරන්තේ කංකති. ඒ සැකේ නැති වෙනවා. ඒ සැකේ නැති වෙනවා කියලා කියන්නේම ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසෙනවා. ඒ කියන්නේ සම්මා දිට්ඨිය. ඒ සම්මා දිට්ඨියට පැමිණුණා කියලා කියන්නේ මොකද්ද? පටිච්ච සමුප්පාදය පිළිගත්තා වෙනවා. තේරුණා? එතකොට පටිච්ච සමුප්පාදයේ දැන් සද්ධාව නැති කෙනාට ඔන්න ඔය කියන අටතැනම සැකේ උපදිනවා. බුදු කෙනෙක් ඔය කිව්වට බුදුහාමඳුරු ඉඳලා නැහැ. දැන් හොයා මං බුදු කෙනෙක් කියලා කෙනෙක් හිටියේ නැහැ කියලා සමහර උදවිය කියනවා. ඊට පස්සේ ඒ වුණාට ධර්මයේ පිළිගන්නවා. බුදු කෙනෙක් හිටියා කියලා පිළිගන්නේ නැහැ. එහෙම උදවියමට හම්බ වෙලා තියෙනවා. තමන්නේ සොයාගත්තා කියලා කියනවා. ඔව්. ඒකේ ධර්මයේ කවුරුද දේශනා කරන්නේ? ඒක තමයි තියෙන ගැටලුව. බුදු කෙනෙක්. ඔව්. ඒක එක එක මති මතාන්තර තමයි ඒක. ඔන්න ඔය කියන අටතැනෙහි සද්ධාව. අටතැනෙහි තියෙන විශ්වාසයට කියන මොකක් කියලා? අචල සද්ධාව කියලා. කියනවා අචල සද්ධාව කියලා. හොඳයි. එතකොට දැන් මේ අසද්ධාව කියන එක නිසා මොකද්ද වැඩෙන්නේ? අසද්ධාව මුඛයට දාහාරය. අයෝනිසෝ මනසිකාරයට. දැන් මේ සසරින් එතර වෙන්න මගක් ඇත. ඒ මගේ එහිම දේශනා බුදු කෙනෙක් පහල සසරින් එතර වූ උතුමන් වහන්සේ කෙනෙක් ඇත. ඒ උතුමන් වහන්සේ දේශනා කරපු මගක් ඇත. ඒ මගෙහි ගිය උතුමන් නැත. ඒ මගෙහි යන උතුමන් නැත කියලා පිළිගැනීම මුකේට මොකක් නැති කරන්නද හේතුවක් වෙන්නේ? අයෝනිසෝ මනසිකාරය නැති කරලා යෝනිසෝ මනසිකාරය ඇති කරගන්න හේතුවක්. ආහාරයක් කියන්නේ. එතකොට මේ අසද්ධාව ඒකත් හේතුවක් ඇතුවම තියෙන එකක්. අසද්ධාව හේතුවක් ඇතුවම ආහාරයක් ඇතුවම පවතින එකක්. අසද්ධාවට මොකක්ද ආහාරය? අසද්ධීය පහම් භික්ඛවේ සහාරං වදාමිනෝ අනාහාරං කෝචාහාරෝ අසද්ධීයස්ස අසද්ධම්ම සවනීයස්ස වචනීය. අසද්ධාවට මොකක්ද තියෙන ආහාරය? ධර්මය ශ්‍රවණය. ධර්මය කියලා කියන්නේ නම් මොකක්ද? ධර්මය කියලා කියන්නේ මේ ජාති ජරා ව්‍යාධි මරණ දුකින් අත් මිදෙන්න තියෙන මග. මේ කොහොම දේශනා කළත් ප්‍රතිඵලයේ වශයෙන් ගත්තාම ධර්මයේ තියෙන ඵලය තමයි මේ ජාති ජරා ව්‍යාධි මරණ දුකින් අත් මිදීම. තේරුණාද? එතකොට ඒක අහන්නේ නැත්නම් ඒක ශ්‍රවණය කරන්නේ නැත්නම් එයාට සද්ධාවක් පිහිටන්න විදියක් නැහැ. ඉතින් බුදුහාමුදුරුවෝ කවුද කියලා දන්නේ නැහැනේ. ධර්මයේ කියලා තියෙන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. එනිසා කියනවා අනිත්‍යගම් වලත් උගන්වලා තියෙන්නේ ඒකමයි මේකෙත් ඒකමයි කියලා කියනවා. ඇයි ඒ? යා බණක් අහලා ඒ ධර්මයක් අහලා නෑ. ඒ අසද්ධම්ම ශ්‍රවණයත් ආහාර ඇතුවම තියෙන එකක්. අසද්ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ ආහාර ඇතුවම තියෙන එකක්. මොකද අසද්ධර්ම ශ්‍රවණයට ආහාරය අසද්ධම්ම සවනීයස වචනිය අසද්ධම්ම සවනම් පහම් භික්කවේ සහාරං වදාමින වනාහාරං කෝච ආහාරෝ අසද්ධම්ම සවනස්ස අසප්පුරිස සංසේව නිස්ස වචනීය. අසත්පුරුෂයෝ සේවනය කිරීමයි මොකේට ආහාරයද? අසද්ධර්ම ශ්‍රවණයට ආහාරය. එතකොට එහෙම දේශනා කළා. දැන් කාරණා කීයක් කිව්වද? හොඳයි. ඉතිකෝ භික්ඛවේ අසප්පුරිස සංවාසෝ පරිපූරෝ අසද්ධම්ම සවනං පරිපූරේති. මහණෙනි, මෙසේ අසත්පුරිස සංවාසයේ පරිපූර්ණ කරන කෙනා අසද්ධම්ම සවනං පරිපූරේති. අසද්ධර්ම ශ්‍රවණය පරිපූර්ණේ කරනවා. දැන් අසත්පුරුෂයෙක් නම් කවදාවත් කියයිද මේ කේන්ති ගැනීම නරක, මේ කරුණාව මෛත්‍රිය කියන එක බොහොම වටින එකක්, ඒව කියන්නේ නැහැ. එහෙනම් මොකද්ද කියන්නේ? අපෝ, ඌ එහෙම කිව්වද? එහෙනම් දෙකක් අනින්න තමයි. ඒ කියන්නේ මොකද්ද? ලෝභයේ වැඩෙන, දේශයේ වැඩෙන, මෝහයේ වැඩෙන මගක්ම කියනවා. එයාට තමයි කියන්නේ අසත්පුරුෂයා කියලා. තේරුණා? ලෝභයේ වැඩෙන, දේශයේ වැඩෙන, මෝහයේ වැඩෙන මගක්ම කියනවා. එතකොට අසද්ධම්ම සවනං පරිපූරං අසද්ධියම් පරිපූරේති. එතකොට අසද්ධර්ම, දැන් අසත්පුරුෂ සංවේ සේවනය කරන කෙනා මොකද්ද? සද්ධම්මස්සවණය පරිපූර්ණ, අසද්ධම්ම ශ්‍රවණය පරිපූර්ණය කරනවා. අසද්ධර්මීය ශ්‍රවණය පරිපූර්ණය කරන කෙනා මොකද්ද? අසද්ධාව පරිපූර්ණය කරනවා. අසද්ධාව පරිපූර්ණය කරන කෙනා අයෝනිසෝ මනසිකාර්ය පරිපූර්ණේ කරනවා. අයෝනිසෝ මනසිකාර්ය පරිපූර්ණය කරන කෙනා පරිපූරෝ අසත්තා සම්පජඤ්ඤා, සිහිය පැවැත්වීම කරන්නේ. අසම්මත. ඒ සිහිය නොපවැත්වීම පරිපූර්ණය කරනවා. අසතා සම්පජඤ්ඤං පරිපූරං ඉන්ද්‍රිය අසංවරං පරිපූරේති. එහෙනම් සිහිය පවත්වන්නේ නැහැ කියන්නේ ඉන්ද්‍රිය අසංවරය පරිපූර්ණේ කරනවා. ඉන්ද්‍රිය අසංවරෝ පරිපූරෝ තීනි දුච්චරිතානි පරිපූරේති. ඉන්ද්‍රිය අසංවරය පරිපූර්ණේ කරන කෙනා ත්‍රිවිද දුස්චරිතය පරිපූර්ණේ කරනවා. ත්‍රිවිද දුස්චරිතය පරිපූරාණි පංච නීවරණේ පරිපූර්ණේති. ත්‍රිවිද දුස්චරිතේ පුරණ කෙනා පංච නීවරණ වැඩෙනවා පුරනවා. පංච නීවරණ පරිපූරා අවිජ්ජා පරිපූරේති. ඒව මේ තිස්සා අවිජ්ජාය ආහාරෝ හෝති. එහෙනම් පංච නීවරණ පරිපූර්ණය කරන කෙනා මොකද්ද පරිපූර්ණ කරනවා? අවිද්‍යාව පරිපූර්ණය කරනවා. මෙන්න මෙහෙම අවිද්‍යාවේ අවිද්‍යාය ආහාරෝ හෝති. මෙන්න මේ කාරණා අවිද්‍යාවට ආහාර වෙනවා. උදාහරණයක් කියනවා භාග්‍යවතුන් වහන්සේ. කොහොමද සේ උදාහරණයක් කියන වැස්සක් වහිනවා යම් ගල් පර්වතයක. වැස්සක් වහිනවා. එහෙම වැස්සක් වැස්සහම අපි හිතමු දැන් ඔය කඳු මුදුන් වලට ගල් පර්වත වලට මේ වැස්ස වැටෙනවා. එහෙම වැස්ස වැටුනහම ඒ වතුර ගලාගෙන ඇවිල්ලා මොකද වෙන්නේ? පුංචි පුංචි දිය පාරවල් දිගේ ගලාගෙන ඇවිදිලා යම් තැනක එකතු වෙනවා. පොඩි පොඩි වලවල් තියෙනවා නම් ඒවි එකතු වෙනවා. ඒවගේ එකතු වෙලා මොකද වෙන්නේ? ඒවත් එහෙම ගලාගෙන ගිහිල්ලා මහා වලවල් තියෙන තැන්වල එකතු වෙනවා. එහෙම මහා වලවල් තියෙන තැන්වල එකතු වෙලා මොකද වෙන්නේ? වැව් තටාකවලට ගලාගෙන යනවා. එහෙම වැව් තටාකවලට ගලාගෙන ගිහිල්ලා මොකද වෙන්නේ? ගංගා දිගේ මහා මුහුදට ගලාගෙන යනවා. එතකොට එතකොට මෙන්න මෙහිම ඒව මේ තස මහා සමුද්දස සාගරස් ආහාරෝ හෝති ඒවංච පරිපරිපූරේ. එතකොට අර අන්න ඒ වගේ අර අසද්ධර්මයේ පරිපූර්ණය කරන කෙනා, අසත්පුරුෂ සංසේවනයේ පරිපූර්ණය කරන කෙනා අර හරියට වැස්සහම මොකද වෙන්නේ? අර පොඩි පොඩි සාකා වලින් ගිහිල්ලා එහෙම ගිහිල්ලා එකතු වෙලා අහු අර ගංගා දිගේ මහා මුහුදට ගිහිල්ලා අවිද්‍යාව මහා මුහුදටම මහා මුහුදම පෝෂණය කරනවා වගේ. තේරෙනවා? අවිද්‍යාව අර අසත් පුරුෂ සංසේවනයේ නිසා, අසත් ධර්ම ශ්‍රවණයේ නිසා ඒ එහෙම එහෙම ඇවිදින්න මොකද්ද පෝෂණය වෙන්නේ? අවිද්‍යාව මහන්නි මෙන්න මේ විදිහට පෝෂණය වෙනවා කියලා දේශනා කරනවා. එතකොට ඒව මේවකෝ භික්කවේ අසප්පුරිස සංසේවෝ පරිපූරෝ අසද්දම්ම සවනම් පරිපූරේති. දැන් අර මුලින් කිව්ව ටිකමයි අසත් මෙන්න මේ විදියට මහණෙනි මේ ගඟ අර මම වැස්සක් වැහැලා අර ජලය ගලාගෙන ගිහිල්ලා මහා මුහුද පෝෂණය කරනවා වගේ මෙන්න අසත්පුරුෂ සංසේවනය පුරණගෙන අසද්ධර්ම ශ්‍රවණය පරිපූර්ණේ කරනවා. අසද්ධර්ම ශ්‍රවණය පරිපූර්ණේ කරන කෙනා අසද්ධාව පරිපූර්ණේ කරනවා. අසද්ධාව පරිපූර්ණේ කරන කෙනා අයෝනිසෝ මනසිකාර්ය පරිපූර්ණේ කරනවා. අයෝනිසෝ මනසිකාර්ය පරිපූර්ණේ කරන කෙනා අසත්තා අසම්පජඤ්ඤං, ඒ කියන්නේ සිහිය පැවැත්වීම නොපවැත්වීම පුරනවා. සිහිය නොපවැත්වීම පුරණ කෙනා මොකද්ද? ඉන්ද්‍රිය අසංවරය පුරනවා. ඉන්ද්‍රිය අසංවරය පුරණ කෙනා ත්‍රිවිධ දුස්චරිත පුරනවා. ත්‍රිවිධ දුස්චරිත පුරණ කෙනා පංච නීවරණ පුරනවා. පංච නීවරණ පුරණ කෙනා අවිද්‍යාව පුරනවා. එහෙම දේශනා කළා භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා. විද්‍යා විමුක්තිප්පහම් භික්ඛවේ සහාරං වදාමිනු අනාහාරං කෝච ආහාරෝ විද්‍යා විමුක්තිය. මහණෙනි විද්‍යා විමුක්තිය කියලා කියන්නේ ආහාර සහිතම එකක්. මොකද්ද විද්‍යා විමුක්තිය කියලා කියන්නේ? නිවන. නිවන ආහාර සහිතයි. මම මේ කියන්නේ හිතන්න නැත්තම් මම උත්තරේ කියනවා ඒත් එක්ක හිතන්න ඕන. මොකද්ද? ඉතින් ඒකට ආහාරය කියන්නේ මේ විද්‍යා විමුක්තිය කියන්නේ මොකද්ද? දැන් හිතන විදිහට නිවන දැන් මට කියන්න විද්‍යා විමුක්තිය කියන්නේ තමන්ට දැන් දැන් හිතන විදිහට අවබෝධ වෙන විදිහට නිවනටද දැන් දෙකක් කිව්වනේ එකක් කිව්ව නිවන කියලා එකක් කිව්ව නිවනට යන මඟ කිව්වා විද්‍යා විමුක්තිය නිවන නේද ඒතර නිවන ආහාරයක් ආහාරයක් සහිතයක් කිව්වොත් මොකක්ද ඒක සංකතයක් වෙනවා සංකතයක් කිව්වි ඒ හේතුවෙන් සකස් වෙච්ච එකක් වෙනවා. නිවන කියන්නේ එහෙම සකස් වෙච්ච ධර්මයක්. සංකතය දසංකතය. විද්‍යා විමුක්තිය. විද්‍යා විමුක්තිය යන්න. ධර්මය වශයෙන්. විද්‍යා විමුක්තිය කියලා කියන්නේ අරිහත් මාර්ග ඥානයට කියන නම. මොකයිද? අරිහත් මාර්ග ඥානය කියනකොටම දැනගන්න ඕන චිත්ත චෛතසික ධර්ම. තේරුණාද? කියන්නේ අරිහත් මාර්ග ඥානයට කියන නමක් තමයි විද්‍යා විමුක්ති අරිහත් ඵලයට නෙමෙයි. තේරුණාද? විද්‍යා විමුක්ති විමුක්ති. අරිහත් ඵල මාර්ග ඥානයට කියන නමක් තමයි මොකක් කියන්නේද? විද්‍යා විමුක්ති කියලා කියන්නේ. එතකොට විද්‍යා විමුක්තියට එන අරිහත් මාර්ග ඥාණයට විද්‍යා විමුක්ති පහම් භික්කවේ සහාරං වදාමි. අරිහත් මාර්ග ඥාණයටත් මොකද්ද තියෙන්නේ? ආහාරයක් තියෙනවා. නෝ අනාහාරං කෝච ආහාරෝ විද්‍යා විමුක්තිය සත්ත බොජ්ජංගා නිස්ස වචනීය. මොකද්ද මේ සප්ත බොජ්ජංග? මොනවද සප්ත බොජ්ජංග කියන්නේ? සති සමාධි සති ධම්ම විජය විරිය ප්‍රීති පස්සද්ධි සමාධි උපේක්ඛා කිය මෙව සප්ත බොජ්ජංග ධර්මයක් තියෙනවා. එන්නේ සප්ත බොජ්ජංග ධර්මයේ මුගේට විද්‍යා විමුක්තිය ආහාරය. එතකොට විද්‍යා විමුක්තිය කියලා කිව්වේ මොකද්ද? අරිහත් මාර්ග ඥානය. මාර්ග ඥානය. මාර්ග ඥානය. ඵලය නෙමෙයි. හරිද? එතකොට විද්‍යා දැන් සත්ත බොජ්ජංගා නිස්ස වචනීය. එහෙනම් විද්‍යා විමුක්තියට තියෙන මඟ මොකද්ද? ආහාරය තමයි සත්ත බොජ්ජංගේ. සත්ත බොජ්ජංගේ නිසා මොකද්ද පවතින්නේ? විද්‍යා විමුක්තිය. එහෙනම් අපි සත්ත බොජ්ජංග වඩන්නේ කුමක් සඳහාද? විද්‍යා විමුක්තිය සඳහා. එතකොට සත්ත බොජ්ජංගප්පහම් භික්කවේ සත්ත වචනීය සත්තප්පහම් භික්කවේ බොජ්ජංගේ සහාරේ වදාමි නොඅනාහාරේ කෝච ආහාරෝ සත්ත සත්තන්නම් බොජ්ජංගානා චත්තාරෝ සතිපට්ඨානා නිස්ස වචනීය. එහෙනම් සත්ත බොජ්ජංග වලටත් ආහාරයක් තියෙනවා. මොකද්ද සත්ත බොජ්ජංග වල තියෙන ආහාරය? සතර සතිපට්ඨාන. මොකද්ද සතර සතිපට්ඨානය කියන්නේ? සතර ඉරියව්වේ සිහිය මම යන්නේ මේ මම මතම කියන්න පුළුවන් දැන් සතර සතිපට්ඨානය. හැබැයි උනාට ඒ උන මතකෙන්නේ නැහැ. දැන් උත්සාහ කරන්න ඕනේ. මොකද්ද සතර කාය චිත්ත සතිපට්ඨානයි. කාය වේදනා චිත්ත ධම්ම කියන මේ සිහිය පැවැත්වීම. කාය වේදනා චිත්ත ධම්ම කියන මේ ස්වභාව මේ ධර්මයේහි සිත සිහිය පැවැත්වීම තමයි මොකද්ද? සතර සතිපට්ඨාන. කාය වේදනා චිත්ත ධම්ම කියන ස්වභාවයෙන් තොරව සත්වේ පුජ්‍යලේ මොකක්වත් දක්වන්න බෑ. හොඳයි, අපි දැනගන්න ඕනේ මොකද්ද සත්ත බොජ්ජංග වලට ආහාරයක් තියෙනවා. ඒ ආහාරය මොකද්ද? සතර සතිපට්ඨාන. සතර සතිපට්ඨානයටත් ආහාරයක් තියෙනවා. චත්තාරෝ පහම් භික්කවේ සතිපට්ඨානේ සහාරේ වදාන නොඅනාහාරේ කෝචාහාරෝ චතුන්නම් සතිපට්ඨානං තීනි සුචරිතානි නිස්ස වචනීය. සතර සතිපට්ඨානේ තියෙන ආහාරය මොකද්ද? මොන සුචරිතේ? සිත කය වචනය කියන තුන්දරෙහි සංවරය තමයි සතර සතිපට්ඨානයට ආහාරය. දැන් හිත අසංවර වෙලාවක සිහිය පිටව ගන්න පුළුවන්. චිත්තානුපස්සනාව කරන්න පුළුවන්. කායානුපස්සනාව, ධම්මානුපස්සන, මොකක්ද එහෙනම් මොකද්ද පුළුවන්? ඒ අරමුණේ එල්ලගෙන ඉන්න පුළුවන්. එල්ලිලා ඉන්න පුළුවන්. තේරුණා? එතකොට සතර සතිපට්ඨානයට ආහාරය තමයි මොකද්ද? ත්‍රිවිධ සුචරිතය. තීනි පහම් භික්කවේ සුචරිතානි සහාරාණි වදාමිනෝ අනාහාරාණි කෝචාහාරෝ තින්නම් නම් සුචරිතානම් ඉන්ද්‍රිය සංවරෝ නිස්සවචනීය. එහෙනම් ත්‍රිවිධ සුචරිතයට ආහාරය මොකද්ද? ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරප්පහම් භික්කවේ සහාරං වදාමිනෝ අනාහාරං කෝචාහාරු ඉන්ද්‍රිය සංවරස්ස සති සම්පජාඤ්ඤා නිස්ස වචනීය. මොකද්ද සති සම්පජාඤ්ඤා? සිහිය පැවැත්වීම තමයි මොකේට ආහාරයද? ත්‍රිවිධ සුචරිතය. දැන් කාට හරි පුළුවන්ද සිහිය පවත්වා නැතුව ඉන්ද්‍රිය සංවර කරගන්න? මේක සතර සතිපට්ඨානේ වඩන්නත් පුළුවන්. බෑනේ. එහෙනම් මොකද්ද උන? ඉන්ද්‍රිය සංවරයට සති සම්පජාන. ඒ ඉන්ද්‍රිය සංවරයේ හේතුවක් වෙන මොකේද? ත්‍රිවිධ සුචරිතය. තේරුණා? ඒතර ඉන්ද්‍රිය සංවර නම් ත්‍රිවිධ සුචරිතයක්. එතකොට සති සම්පජා ඉන්ද්‍රිය සංවරයට කෝචාහාරු ඉන්ද්‍රිය සංවරස්ස සති සම්පජඤ්ඤ නිස්ස වචනීය. සති සම්පජඤ්ඤය තමයි ඉන්ද්‍රිය සංවරයට ආහාරය. එතකොට සති සම්පජඤ්ඤප්පහම් භික්කවේ සහාරං වදාමි නොඅනාහාරං කෝචාහාරෝ සති සම්පජඤ්ඤස්ස යෝනිසෝ මනසිකාරෝ නිස්ස වචනීය. එහෙනම් සිහිය පවත්තන්න නම් එකටත් ආහාරයක් තියෙනවා. යෝනිසෝ මනසිකාරය. මොකද්ද යෝනිසෝ මනසිකාරය කියලා අපි ඉගෙන ගාව? ධර්මය අනුව කිලෝ මෙනෙහි කිරීම. යෝනිසෝ මනසිකාරප්පහම් භික්කවේ සහාරං වදාමිනෝ අනාහාරං කෝචාහාරෝ යෝනිසෝ මනසිකාරස්ස අසද්ධා නිස්ස වචනීය. එහෙනම් යෝනිසෝ සද්ධා නිස්ස වචනීය. යෝනිසෝ මනසිකාරයට ආහාරයක් තියෙනවා. ශ්‍රද්ධා. මොකද්ද? සද්ධාව. දැන් අපිට සසරින් ඈතර වෙන්න ඕනේ නැත්නම් තේරුණා? එහෙම අදහසක්වත් නැහැ. එතකොට එහෙම අදහසක්වත් නැහැ. අපිට හි පුළුවන් ද යෝනිසෝ මනසිකාරය පවත්තා? නැහැ. අවශ්‍යතාවයක් නැහැ. තේරුණා? අපිට දැන් යම් කියන්නේ යම් මට්ටමකට පුළුවන්. යම් මට්ටමකට කියලා කියන්නේ දැන් ඔන්න දැන් ධර්ම අන්න හරි. ඉතින් කියන්නේ දැන් හිතමු කෙනෙකුට මේක නරක දැන් හිතන්න සතෙක් මරනවා. ඒක එහෙම සිතුවිල්ලක් පහළ වෙනකොට ඒක නරකයි කියලා දැක ගන්නවා. යට ආගමක් ඒ කියන්නේ එහෙම ධර්මයක් නැහැ. තේරුණා? ඒ සතට ඒසාවක් කියන එක. අන්න හරි. එතකොට ඒක මේ කියන යෝනිසෝ මනසිකාරය නෙවෙයි. හොඳයි. ඒ කියන්නේ ඒක සාමාන්‍ය. යා දන්නවා මේ සමාජ සම්මතයට අනුව මේක හිංසා කරන එක නරකයි. තේරුණා? එහෙම වෙනවා. නමුත් දැන් යෝනිසෝ මනසිකාරයට ආහාරයක් තියෙනවා. ඒ යෝනිසෝ මනසිකාරයට මොකක්ද ආහාරය? සද්ධාව. සද්ධාව මොකක්ද? සද්ධාව. ඒ කියන්නේ විශ්වාසය. ඒ කියන්නේ සසරින් මේ ජාති ජරා ව්‍යාධි මරණ දුකින් උතුමන් වහන්සේ කෙනෙක් ඉන්නවා. අත්මිදුණු මගක් දේශනා කරලා තියෙනවා. ඒ මගෙහි ගිය සහ යන පිවිසුණු උදවිය. එතකොට ඒ සද්ධාව පවතින්නෙත් ආහාර ඇතිවමයි. මොනවද සද්ධාවට ආහාර? සද්ධම්ම සවන සවනන් සවන නිස්ස වචනීය සද්ධර්මය ශ්‍රවණය කිරීම තමයි මොකිට ආහාරයද? සද්ධාවට ආහාරය. අපි මේ සසරින් එතර වෙන්න මගක් තියෙනවා කියලා දැනගන්නේ එහෙක යන ක්‍රමයේ දැනගන්න කොහොමද? සද්ධර්ම ශ්‍රවණයෙන්. ඒක නැත්තං එහෙම මගක් තියෙන බව දන්නෙත් නෑ. තේරුණා? ඒක යන්න ඌමනාවකුත් නෑ. ඉතින් දැනගෙන යන්න නෑ. එතකොට අසද්ධම්ම සවනප්පහම් භික්කවේ සහාරං වදාමි නොනාහාරං කෝචාහාරෝ සද්ධම්ම සවනස්ස සප්පුරිස සංසේවෝ නිස්ස වචනීය. එතකොට සද්ධර්ම ශ්‍රවණයට ආහාරය මොකක්ද? සත්පුරුෂ සංසේවය. ඇසුරු කිරීම සත්පුරුෂයන් ඇසුරු කිරීම. සත්පුරුෂයන් කිව්ව කාටද? බුද්ධාදී ලෝභ ද්වේෂ මෝහ ප්‍රහාණය කරා. දවසක් අර ආනන්ද හැමදුරු ගිහින් ඇවිල්ලා ප්‍රශ්නයක් අහන වෙන බමුණෙක් නේ. එතකොට මේ මොකද්ද මේ සද්ධර්ම මේ සත්පුරුෂයා කියලා කියන්නේ? මේ ලෝභ රාග දේශ මෝහ නැත්තම් ලෝභ දේශ මෝහ කියන මෙන්න මේ අකුසලය දුරු වෙන්න යම් කිසි කෙනෙක් අවවාද කරනවා නම් යම් දහමක් උගන්වනවා නම් අනුශාසනා කරනවා නම් අන්‍යයට කියනවා කවුරු කියලා? සත්පුරුෂයා කියලා. මේ ලෝභ දේශ මෝහ දුරු වෙන්න මඟ කියනවා. තේරුණා? හොඳයි. සෙය්‍යතාවි බික්කවේ උන් උදාහරණකින් කියන අර උදාහරණෙම තමයි. මොකද්ද? යම් වරුසාවක් වහිනවා. ඒ වරුසාව වැස්සහම පුංචි දිය පහරවල් ඇදි වෙලා ඒ වෙවිලා පුංචි පුංචි වලවල් පුරවනවා. ඒ පුංචි පුංචි වලවල් පිරিলা මහා වලවල් පිරෙනවා. එහෙම පිරিলা පොඩි පොඩි මේ ඇලදොලෝස්සේ ගලාගෙන ගිහිල්ලා මොකද වෙන්නේ? වැව් ආදිය පිරෙනවා. ඒ වැව් ආදිය පිරিলা ඒ වැව් ආදියෙන් මහා ගංගා ඇති වෙලා ගිහිල්ලා මුහුද පෝෂණය කරනවා. තේරුණාද? එතකොට අන්න ඒ වගේම එන්න ඒ වගේම ඒව මේ නිස විද්‍යා විමුක්ති ආහාරෝ හෝති ඒවංච පරිපූර්ණී කියලා පරිපූර්ණී කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ අර විද්‍යා විමුක්තියට ආහාරයක් තමයි. හරියට අර වැස්සක් වැස්සාම වතුර ගලාගෙන ගිහිල්ලා පුංචි පුංචි වලවල්ලාදී පුරවලා එහෙම එහෙම ගිහිල්ලා මහා වැවකට වැටිලා මහා වැව් වලින් ගලාගෙන ගිහිල්ලා ගංගා දිගේ ගලාගෙන ගිහිල්ලා මහා මුහුදට වැටෙනවා. එතකොට මහා මුහුද එකෙන් පෝෂණය වෙනවා. එතකොට අන්න ඒ වගේ මේ විද්‍යා විමුක්තිය පෝෂණය වෙනවා කුමක් නිසාද? ඒව මේවකෝ භික්කවේ සප්පුරිස සංසේවෝ පරිපූරෝ සද්ධම්ම සවනම් පරිපූරේති. සත්පුරුෂ සංසේවනය කරනවා කියලා කියන්නේ එයාට පිරිනව තව මොකද්ද? ඒ හේතුවෙන් සද්ධර්ම ශ්‍රවණය පිරිනව. සද්ධර්ම ශ්‍රවණය පිරිනව කියලා කියන්නේ පරිපූර්ණ සද්ධම් සද්ධම් පරිපූර්ණයි. සද්ධාව පරිපූර්ණයි. සද්ධා පරිපූර්ණ යෝනිසෝ මනසිකාරං පරිපූර්ණේති. සද්ධාව පිරෙනවා කියලා කියන්නේ යෝනිසෝ මනසිකාරයේ පිරෙනවා. යෝනිසෝ මනසිකාරෝ පරිපූරෝ සති සම්පජඤ්ඤම් පරිපූරේති. සති සම්පජඤ්ඤය. සති සම්පජඤ්ඤං පරිපූරං ඉන්ද්‍රිය සංවරං පරිපූරේති. සති සම්පජඤ්ඤය පරිපූර්ණේ වෙනවා කියන්නේ ඉන්ද්‍රිය සංවරයට හේතු වෙනවා. ඉන්ද්‍රිය සංවරෝ පරිපූරේ පරිපූරෝ තීනි සුචරිතානි පරිපූරේති. තීනි සුචරිතානි පරිපූරාණි චත්තාරෝ සතිපට්ඨානේ පරිපූරෙන්ති. තිවිද සුචරිතය පිරෙනකොට සතර සතිපට්ඨානේ පිරෙනවා. චත්තාරෝ සතිපට්ඨානා පරිපූරා සත්තබොජ්ජංගේ පරිපූරෙන්ති. සතර සතිපට්ඨානේ පරිපූර්ණේ වෙනවා කියලා කියන්නේ සත්තබොජ්ජංග පරිපූර්ණේ වෙනවා. සත්ත බොජ්ජංග පරිපූරා විජ්ජා විමුක්තිම් පරිපූරෙන්ති. සත්ත බොජ්ජංග පිරෙනකොට විද්‍යා විමුක්තිය පිරෙනවා. ඒව මේ නිස්ස විජ්ජා විමුක්ති ආහාරෝ හෝති ඒවංච පරිපූරෙන්ති. මෙන්න මේවා තමයි විජ්ජා විමුක්තියට තියෙන ආහාර. මෙන්න මේ ආකාරයෙන් තමයි පිරෙන්නේ කියලා පරිපූර්ණේ වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. හොඳයි, දැන් මේ සූත්‍රයෙන් මොකක්ද ඉගෙන ගත්තේ? අවිද්‍යාව පිරෙන හැටි, විද්‍යා විමුක්තිය පිරෙන හැටි. ඔව්, දැන් මේ විද්‍යා විමුක්තිය පිරෙන්න හේතුවක් ඉන්නේ මොකද්ද? මූලිකම හේතුව මොකද්ද? සත්පුරුෂ සංසේවනය. ඊළඟට සද්ධර්ම ශ්‍රවණේ සද්ධාව. සද්ධාවෙන් සද්ධාවෙන් යෝනිසෝ මනසිකාරේ සති සම්පජාන. සති සම්පජාන්නේ සති සම්පජාන්නේ ඉන්ද්‍රිය සංවර. ඉන්ද්‍රිය සංවරේ ත්‍රිවිධ සුචරිතේ සතිපට්ඨාන. සතර සතිපට්ඨානේ සත්ත බුද්ධංගවලින් විද්‍යා විමුක්තිය. එතකොට අවිද්‍යාවට හේතුව මොකද්ද? අසත්පුරුෂ සංසේවනය. අසත්පුරුෂ සංසේවනය මොකීටද හේතු වෙන්නේ? අසද්ධර්ම ශ්‍රවණය. අසද්ධර්ම ශ්‍රවණය මොකීටද හේතු වෙන්නේ? අයෝනිසෝ මනසික. අයෝනිසෝ මනසිකාරයට හේතු වෙන මොකක්ද? අසීහි. අයෝනිසෝ මනසිකාරයේ හේතු වෙනවා අසත්ති. අසම්පජඤ්ඤස්ස. ඒ කියන්නේ සිහිය පවත්වා ගන්න බැරි වෙනවා. ඒක හේතුවක් වෙන මොකේද? ඉන්ද්‍රිය අසංවරය. ඒක හේතුවක් වෙනවා ත්‍රිවිධ දුස්චරිත. ත්‍රිවිධ දුස්චරිතය හේතුවක් වෙන මොකේද? පංච නීවරණ හේතුවක් වෙනවා අවිද්‍යාවට. මාර්ග දෙකම බුදුහාමුදුරු දේශනා කරනවා. එතකොට දැන් මේ අපි සත්ත්ව බොජ්ජංග වැඩි යුත්තේ ඇයි? විද්‍යා විමුක්තියට තමයි සත්ත බොජ්ජංග වැඩි යුත්තේ. දැන් අරකේ දැන් අවිද්‍යාව දැන් විද්‍යා විමුක්තිය විද්‍යා විමුක්තිය කුමක් දුරු කිරීමෙන් ලැබෙන එකක්ද? අවිද්‍යාව දුරු කිරීමෙන් ලැබෙන එක මොකද්ද? විද්‍යා විමුක්තිය කියලා කියන්නේ අවිද්‍යාව දුරු කිරීමෙන් ලැබෙන එක. එහෙනම් සත්ත බොජ්ජංග වඩන්ට උණියයි එකක් විද්‍යා විමුක්තියට. එහෙනම් සත්ත බොජ්ජංග වැඩිවීමෙන් තව මොකක්ද ඇති වෙන්නේ? පංච නීවරණ. එකක් තමයි ඊළඟ අපි දැනගන්න ඕන. මොකද්ද? පංච නීවරණ දුරු කිරීමට. පංච නීවරණ දුරු කිරීමට එහෙනම් මොකද්ද මග? සත්ත බොජ්ජංග. එතකොට සත්ත බොජ්ජංග වලට හේතුවක් තමයි සතර සතිපට්ඨාන. එතකොට මේ විදිහට මේ මාර්ග දෙක පැහැදිලිව දැනගන්න ඕන. හොඳයි, එතකොට මෙන්න මේ දැන් මේ සත්වයෝ මේ උපාදානයේ සහිත මේ සත්වයෝ මේ මෙන්න මේ නොදන්නාකම නිසා, මොන නොදන්නාකම නිසාද මෙහෙම ධාතු නානත්වයක් තියෙන බව දන්නේ නැහැ. තේරුණාද? ඒ නිසා ඒ සත්වයෝ, අවිද්‍යාවෙන් යුක්ත සත්වයෝ මොකද කරන්නේ? අර ධාතු නානත්වයක් දන්නේ නැති නිසා මේ ඇහැ කියලා කියන්නේ, ඇහෙන් දකින්න රූපය කියලා කියන්නේ, ඇහත් එක්ක පහළ වෙන විඥානය කියලා කියන්නේම මමයි කියලා හඟිනවා. තේරුණාද? ඒ මමයි කියලා හැඟීම තුළම අවිද්‍යාව සහ මානය කියන කාරණා දෙකත් ඇතුළත් වෙනවා. තේරුණාද? ඒ නිසා මොකද උපදින්නේ? ඒ පැනවුණු මට, ඒ අවිද්‍යාවට සාපේක්ෂව මොකද උපදින්නේ? සංඥාවක් උපදිනවා. තේරුණාද? ඒ සංඥාවට අනුකූලව සංකල්පයක් උපදිනවා. ඒ සංකල්පයට අනුකූලව තමයි ඡන්දයක් උපදින්නේ. ඒ ඡන්දයට අනුකූලව තමයි පරිලාහය, ගින්නක් ඇති වෙන්නේ. දැන් අපි හිතමු ඩොලර් 10ක් අපි පාරේ යද්දි වැටිලා තියෙනවා. එතකොට දැන් ඔක දකින්න. දැන් මොකද්ද උපදින්නේ? දැන් දැක්කා සංකල්ප. ඒ රූපය විඥානය ඔක්කොම ටික හරි. එතකොට මොකද උනේ? 13 නානත්තයක් ඇති වෙනවා. දැන් මොකද? සංඥා නානත්තයක් ඇති වෙනවා. දැන් මොකද සංඥාව? එතන වටිනාකමක් එක්ක සංඥාවක්. එතන මේක මෙහෙමයි කියලා. දැන් ඕක එනේ පුරුදු කරලා තියෙනවා ධර්මානුකූලව මේ කවුරු හෝ කෙනෙක්. මේ එයාට කාසි මේ සල්ලි වලින් වැඩක් නැහැ. තේරුණා? එයාට වටිනාකමක් නැහැ මේ මේ මේකට දීපු වටිනාකමක් නැහැ. මොකේදද? මුදලට. ඒ මුදලට දීපු වටිනාකමක් එයාට නැහැ. එතකොට එයාට ඒක සාමාන්‍යයෙන් හිතමු බස් ටිකට් එකකට තියෙන වටිනාකම ඒකට නැහැ. තේරුණා? ඒ කියන්නේ මොකද්ද? ඒක අරකට තියෙන වටිනාකම අඩු කරලා තියෙනවා. අඩු කරලා තියෙන්නේ ඇයි? ධර්මානුකූලව දැකලා, ධර්මයට අනුගත වෙලා එයාට එහෙම මුදලක් අවශ්‍ය නැහැ ජීවත් වෙන්න. තේරුණාද? එතකොට එයාට උපදින සංකල්පයයි අරයට උපදින සංකල්පයයි දෙක. අරයට උපදින සංඥාවයි අරයට උපදින සංඥාවයි දෙක. තේරුණාද? මෙන් කියන්න මට ඕන මේ හැමෝටම පේන ලෝකයේම තමයි අපි හැමෝටමත් පේන්නේ. එතකොට අපි ස්වභාවයේ වශයෙන්ම අපිට උපදින්නේ අර පෙර සසරෙන්ගෙන සංඥාවයි. තේරුණා? අර තණ්හා, දිට්ටි, මාන වශයෙන් මේ සසරේ හුරු පුරුදු කරපු සංඥාව තමයි ස්වභාවය වශයෙන්ම උපදින්නේ. එතකොට අපිට යෝනිසෝ මනසිකාරය තුලින් තමයි මේක ධර්මයේ පැත්තට හරව ගන්න පුළුවන්. තේරුණාද? එන්න එහෙම ධර්ම සංඥාවකින් මේක පරිහරණය කළොත් අන්න ධර්ම සංකල්ප උපදින්නේ. තේරුණා? එතකොට එහෙම වුණොත් තමයි මේකට තියෙන ඡන්දය වෙනස් ඒක දුරු වෙලා යන්නේ. නැත්තම් ඡන්දේ වැඩි වෙනවා. ධර්මානුකූලව මේක ධම්ම සංඥාවකින් අපි හිතමු. දැන් අපි ඉගෙනගෙන තියෙන අනිත්‍ය සංඥා, අනත්ත් සංඥා, ඔය වගේ ඉගෙනගෙන තියෙනවනේ. දැන් මේ වගේ සංඥාවකින් අපි ඕක ගන්නවා. ඒ සංඥාවක් කියන්නේ ඇත්තටම යථා ස්වභාවයක්. දැන් අපි සංඥා ඉගෙන ගත්තනේ. එහෙම සංඥාවකින් මේක දකිනවා. එතකොට මොකද වෙන්නේ? ධර්මානුකූල සංඥාව උපදින්නේ. දැන් කෙනෙක් මුවෙක් දකිනවා. වැද්ද දැක්කහමයි, ධර්මයේ දන්න කෙනා දැක්කහමයි මොකද වෙන්නේ? දෙවිදියා. තේරුණා? එයා එකම මුවා දකින්නේ. ඊට පස්සේ අරයට පෙර සසරෙන් අයගේ හුරු පුරුද්දෙන් ගෙනත් දෙන එක මොකද්ද? වැද්දට? මේ මුවා ඊට පස්සේ සංකල්පයක් ආහාර සඳහා හොඳයි. තේරුණා? එකේ ඒ ආහාරයට සම්බන්ධ, මැරීමට සම්බන්ධ, අකුසලයට සම්බන්ධ සංකල්ප ටික උපදිනවා. ඊට පස්සේ මොකද? ඡන්දයක් ඇති වෙනවා. ඊට පස්සේ ඒක දැන් ගින්නක්. දැන් මුවා දකින්නකොට හට්ටිය තමයි මතක් වෙන්නේ. එතකොට ඡන්දයක්. දැන් අරක නිවනකම් මේ මිනිස්සෙට අර ගින්න නිවනකම් මේක ඒක නිසායි මිනිස්සේ කොහොමද වල්ලන්නේ? හිමින් යනවද, හයියෙන් යනවද, කොහොමද ඒක කරන්නේ? පරික්ෂණ. ඉතින් දැන් මේ අපි හැමෝම කරන්න ඕනේ පරික්ෂණය. උදේ ඉඳලා හවස වෙනකම් මොකද කරේ? පරීක්ෂණය කළේ ඇයි ඒ සත්‍යයා අවිද්‍යාවෙන් වැසුණු නිසා. ඒ නිසා මේ සද්ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ අන්‍ය අවිද්‍යාව දුරෙන්ට තියෙන මගක්. ඒ නිසා මේව ටික ටික හෝ මෙනෙහි කරන්න ඕන. නැත්නම් මේ වහන්න හම් වෙන්නේ නැහැ. හිතන්න එතකොට එහෙම අහන්න අපිට ලැබෙන්නේ නැති වෙනකොට ඒ විදිහට හිතන්න පුළුවන් කමක් නැහැ. ඒ විදිහේ සංඥා ඇති වෙන්නේ නැහැ. ඒ විදිහේ සංකල්ප ඇති වෙන්නේ නැහැ. තේරුණා. ඒ නිසා මේ 13 අනත්ය හොඳට මතක තියාගන්න. දැන් මුලින් ඉඳලා අපි සාරාංශ වශයෙන් කරගෙන ආවොත් 13 නානත්ය හැටියට අපි සාකච්ඡා කළා 18ක්. ඒක දැන් මතකයි. එතකොට මේ 13 නානත්ය නිසා මොකද උපදිනවා කිව්වේ? සංඥා නානත්යක් උපදිනවා. සංඥා නානත්ය නිසා මොකද උපදිනවා කිව්වේ? සංකල්ප නානත්යක්. සංකල්ප නානත්ය නිසා චන්ද නානත්යක් උපදිනවා. චන්ද නානත්ය නිසා පරිලාහ නානත්යක්. පරිලාහ නානත්ය නිසා පරිශානානත්යක් උපදිනවා. දැන් ওই ටික උපදින්නේ අවිද්‍යාව තුල. තේරුණා? දැන් අපිට දැන් සිහිය පව හැම වෙලාවකම අපි දැන් මේ පුදුම් කෙනෙක් නේ නිවන් දකින්න යන. හැම වෙලාවකම සිහිය නැහැ. එතකොට සිහිය එන වෙලාවට බලන්න ඕන දැන් මගේ ළඟ තියෙන නානත්වයේ කුමක්ද? තේරුණා? දැන් ඒ සිහිය මතුවෙන වෙලාවට අඳුර ගන්න ඕන මොකක් කියලාද? දැන් මගේ ළඟ තියෙන නානත්වය මොකද්ද? තේරුණා? එහෙම අඳුනගත්තාම මොකද වෙන්නේ? අර සිහිය පවත්වන්න පුළුවන් කාලේ දියුණු වෙනවා. සිහිය පැවැත්වීමේ හැකියාව ඇති වෙනවා. ඉතින් ඒකට මේ සූත්‍ර දේශනාව උපකාරයක් වේ. හොඳයි. කියපු දේශනාව පිළිබඳව ගැටලු තියෙනවා. නොතේරුණු තැන් තියෙනවා. අපිට මේ සසරේ ඉතින් ඉපදිච්ච නිසාම පැනවිච්ච දෙයක් තමයි මේ රූපය පවත්තන්න ඕනිකම. ඒකෙන් දුර වෙන මග තමයි මේ ලෝතුරා බුදුරු ලෝකයට දේශනා කරන්නේ කොහොමද මේ රූපයෙන් අත්මිදෙන්නේ කියලා. සත්ත බොජ්ජංග වඩන්නේ මේ පංච නීවරණ දුරු කරන්න. පංච නීවරණ වලින් හිත වැහිලා තියෙන තුරු මේ රූපය පවත්තන්න ඕන. මේ රූපයේ ඇලී ගලී වාසය කරන්නට ඕන. මේ පංච නීවරණ වලින් හිත වැසී පවතිනකම් මිදෙන්න නම් මේ පංච නීවරණ පහාණය කරලා සත්ත බොජ්ජංග වඩලා විඥා විමුක්තිය අවබෝධ කරගන්න. තේරුණාද? තේරුණ ගැටලු තියෙනවද? නිකුත් නැද්ද? මොකක්ද ටික හොඳයි. හොඳටම තේරුණා. හොඳයි. එහෙනම් අපි දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. හොඳයි. හොඳයි. ඔබ හැම දිනාම සද්ධාව ගෞරවය ඇති කරගෙන විහාරස්ථානයට පැමුණේ සද්ධර්ම ශ්‍රවණය කිරීමේ අභිලාෂය ඇති වූ වැඩ රාජකාරී කොතරම් තිබුණත් මේ ඒවත් පසෙකින් තබල මේ වෙලාව සද්ධර්ම ශ්‍රවණයට උයත් වෙන් කරගෙන තිබෙනවා. එහෙම වෙන් කරගෙන තමන්ගේ කාලය වෙන් කරගෙන ශ්‍රමය ආදී කැප කරගෙන විහාරස්ථානයට පැමිණිලා සද්ධර්ම ශ්‍රවණය කළා. පින්නතුනි මේ මොහොත වෙනකොට මේ ලෝකයේ යම් තරමක් මනුෂ්‍ය සත්වයා ඉන්නවනම් ඒ මනුෂ්‍ය සත්වයා ඇලී ගලී යම් කිසි කාමයකම ඇලී ගලී වාසය කරනවා. අන්නේ ලෝක සත්වයා ඇලී ගලී කාමයක වාසය කරන කාලය තුල අපි නිස්සරණය පිණිස විමුක්තිය පිණිස පවතින උතුම් ධර්මයක් ශ්‍රවණය කරා සජ්ජායනා කළා සාකච්ඡා කළා. ඒ නිසා අබ්බා අපි හැමදෙනාම කුසල් චෛතසික දියුණු කරගන්න යෙදුණා. නිසා කාලයේ ශ්‍රමය කැප කරගෙන විහාරස්ථානයට පැමිණලා විමුක්තිය පිණිස ඒ සද්ධර්ම ශ්‍රවණය සිද්ධ කළා. විහාරස්ථානයට එන්න ඕන සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕනා කියලා හිතපු මොහොතේ පටන් මේ කාල පරාසය පුරාවටම සිත කය වචනය කියන තුන්දොර සංවර කරගෙන සද්ධා සති විරිය සමාධි ප්‍රඥා කියන මේ කාරණා පෙරමුණු කරගෙන සද්ධර්ම ශ්‍රවණය ආදී සිද්ධ කිරීමෙන් උපදවා ගන්නට යෙදුන සියලුම කුසලානිසංස ධර්මියෝ ලෝකේ සම්බුදු සසුන සුරකින සියලු දෙවි දේවතාවරු අනුමෝදන් වෙත්වා. මේ සසරින් එතර වෙන්ට මගක් වූ මේ ලෝතුරා බුද්ධ ශාසනය බොහෝ කාලයක් ලෝක සත්වයාට යහපත පිණිස ආරක්ෂා කරත්වා රැක දෙත්වා. මේ උතුම් පින් අනුමෝදන් වන සියලු දේවුරු ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැසෙත්වා කියන අදහස ඇති කරගෙන අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඒ වගේම අප නමින් මිය පරලෝයන්ට යෙදුණු සකල විද ඥාති වර්ගයාද මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන්ව ඒ ඇත්තෝ මේ සද්ධාව සතිය විරිය සමාධිය නොමෙති වූ නිසාවෙන් සසරේ දුක් ඇති ස්ථාන වලට පැමුණාද මේ ආදී වශයෙන් කුසල් දහම් සිදු නොකළ නිසා යම් කිසි ප්‍රමාද දෝෂයක් නිසා සසරේ දුක් ඇති ස්ථාන වලට පැමුණා නම් මේ අප සද්ධාව සතිය විරිය සමාධිය ප්‍රඥාව ආදී පෙරමුණු කරගෙන සිදු කළා වූ මේ කුසල ධර්ම අනුමෝදන් වෙත්වා. අනුමෝදන්ව සසරේ දුකක නංගින් අත්මිදෙත්වා සැපයකටම පැමිණෙත්වා අවසන උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියන අදහස් ඇති කරගෙන අප විසින් සිදු කළ මේ සියලු කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් ශක්තියෙන් මේ සංසාර ගමනේ පින් අනුමෝදන් වීමට බලාපොරොත්තු යම් ඥාති පිරිසක් වේද ඒ හැම දිනාම මේ පින් අනුමෝදන්ව සැපයෙන් සැපයට පත්ව අවසන උතුම් නිවනින් සැනසෙත්වා කියන අදහස් ඇති කරගෙන සියලු මියගේ ඥාතීන්ට අප කළ පින් දහම් බෙලෙන් යහපතම සැලසෙත්වා කියන අදහස ඇති කරගෙන පෙළපින් අනුමෝදන් කරමු. ඉදං මෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඊවැගේම අවසාන වශයෙන් අපි ආශිර්වාද ප්‍රාර්ථනාවක් කරමු. මේ මනුෂ්‍ය ලෝකයක ඉපදුණු නිසායි ගෞතම සම්බුද්ධ ශාසනයක් පවතින කාලයක මේ මනුෂ්‍ය ලෝකයක ඔබ අපි හැම දිනම ඉපදුණු නිසායි මේ ආදී වශයෙන් සද්ධර්ම ශ්‍රවණය කරන්නට සාකච්ඡා කරන්න ධර්මයේ ඇසිරෙන්නට ධර්මානුකූලව ජීවත් වෙන්නට අවකාශය ලැබුණේ. ඒ නිසා මේ මනුෂ්‍ය ලෝකයක ඔබ අප හැදුව වැඩුව පෝෂණය කළ දෙමව්පියන්ට ගුරුහරුකන් ලබා දුන්නු ගුරුවරු ආදී හැම දිනාටම මේ කළ පින් දහම් වලින් යහපතම සැලසෙත්වා නිදුක් නිරෝගී සම්පත්තියම සැලසෙත්වා. ඒ වගේම අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරමු ලෝතුරා බුදුවරු පින්නතුනේ සත් ලෝක සත්වයා මේ ජාති ජරා ව්‍යාධි මරණ දුකෙහි ගැලී සිටිනවා දැකලා එයින් අත්මුදවා ගන්නට මහා අනුකම්පාවකින් මේ ලෝක සත්වයාට විරාගී වූ දහමක් දේශනා කරනවා. අන්නේ උතුමන් වහන්සේලා විසින් ලෝකයට දේශනා කළ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා විසින් අවබෝධ කළ ඒ ජාති ජරා ව්‍යාධි මරණ දුකින් අත් මිදුන ඒ උතුම් නිර්වාණ ධර්මය සාක්ෂාත් කරන්ට අවබෝධ කරන්ට ඔබ අප හැම දිනාටම ගෞතම බුද්ධ ශාසනයෙහි මිනිස්කයක් දරාගෙන සද්ධාව ගෞරවය ඇති කරගෙන සිදු කළා වූ මේ මහා කුසලය චතුරාර්ය සත්‍ය අවබෝධයටම නිවන සාක්ෂාත් කිරීමටම නිවන් අවබෝධයටම පාරමිතාවක්ම වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවක් තබමු. සාදු සාදු සාදු. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං. අභිවාදන සීලිස නිච්ඡං උද්ධාපචායි නෝ චත්තාරෝ ධම්මා වඩංති ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති එමිනාතේ සමිජ්ජතු. සාරිපුත්තා විචේයා සද්ධා සීල දයාව සම්පදං කම්පනමා ඕකාස වන්දං බන්ති ඕකාස වාරත්තේන කතං සබ්බං අපරාධ කාමත මේ බන්ති ඕකාස කමෝ බන්ති සුඛියම්පි ඕකාස කමෝ බන්ති සත්‍යම්පි ඕකාස කමෝ